හොඳයි පින්නතුනි, නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියන්ති සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නහදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේ සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ඉරු දින ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඊට කලින් ආරම්භයේදීම පැවැත්වෙන සම්බුද්ධ පූජාව සිදු කරලා බුද්ධ පූජාවෙන් බුදුගුණ භාවනා වඩලා අපේ සිත පිරිසිදු කරගන්නට අපේ කෘතඥතාවය බුදුරජාණන් වහන්සේට පළ කිරීමටයි අප මේ බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ සසර ඉතාම දීර්ඝ කාලයක් ලෝක සත්ත්වයා කෙරෙහි ඉමහත් කරුණාද්‍යාසයෙන් තමන්ගේ ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලා සත්‍ය අවබෝධ කරලා ඒ අවබෝධ කරගන්නා වූ සත්‍ය ලෝ ඇසියන් කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කරන උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ බවට පත් වෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුටවත් දැක ගන්නට බැරි ලෝක පරාසයක් සත්‍ය විෂය, ලෝක විෂය, සංස්කාර විෂය කියන මේ සියලු විෂය දහරා පිළිබඳව පරිපූර්ණ අවබෝධයකට පත්වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ ගැන සිහි කරන මොහොතක් පාසාම අපේ හිත පිරිසිදු වෙනවා, හිතේ කුසලයේ දිනු වෙනවා. බුදුගුණ සිහිපත් කිරීම ධර්මයේ සඳහන් කරන්නේ පුණ්‍ය ගංගාවක් කියලා, පුණ්‍යාභිසන්ද කියලා. ඉතින් ඒ අපරිමිත බුදුගුණ හදවතෙහි දරාගෙන පින්නතුන්ගේ සියතින් තැන්පත් කළ මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය උදෙසා උන්වහන්සේගේ පාපියුම මත පුද කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අප හැම දෙනාගේම කායික මානසික සුවපත් භාවයේ චිරජීවනයේ සැනසේවා. මේ ධර්ම මාර්ගයේහි ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිනෙන් දින දාන ආදී පින්දහම් කරන්නට සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නට අපට සියලු ශක්තිය ධෛර්යය මේ පිනෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු සම්පූර්ණතා පමෙත පාර මිතාම් බලේන විද්වන්සියෝ කිල කිලෙස සමෝල ජාලම් තේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා. නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතු සම්මා සම්බුද්දංස. ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්දු විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සෙකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති. ධම්මං ජීවිත පරියන්තං සරණං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයි අඤ්ඤලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං කෙන්තං ලෝකං සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්වාරි විජයං අක පන්තෝ සම්වඤ්ඤතං සන්තා වන්දේ තන් බෝධිපාදකං කිමේ තේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං තෙතේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ ඝනසාරම් පදිත්තේන දීපේන සමදන්සින තෙලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සුගං පෝජයේ පෝජනීයන්තං පෝජා භාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තති පෝජයාමි මුනින්දංස සිරිපාද සරෝරුවේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ ලබාමි මොක්ඛං පුම්පන් මිලායාති යතායි ධම්මේ කායෝ තත් විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයං නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සදු සදු සදු ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි සැදැවත් වාසනාවන්ත පින්වතුනි ධර්ම දේශනාවට ප්‍රථමයෙන් අපි මද වේලාවක් භාවනාවක් යෙදিলা අපේ හිත පිරිසුදු කරගනිමින් අපේ හිතේ කුසලයේ දිනු කරගනිමු පසුගිය දිනවලත් අප විශේෂයෙන් ප්‍රගුණ කළා බුදුගුණ මෛත්‍රී කියන විශේෂ භාවනා ක්‍රමය බුදුගුණ වඩමින් ඒ බුදුගුණ තුල ආශිර්වාදයෙන් සියලු සත්‍යයන් සුවපත්ත්වවා කියන මෛත්‍රී චින්තාව අපි වැඩුවා එක පැත්තකින් බුදුගුණ වඩන අතරේ අනිත් පැත්තෙන් මෛත්‍රියත් ප්‍රගුණ කරලා ඒ දෙකටම වැඩිය පස්සේ අපි අනිත්‍ය සංඥාව වඩලා විදර්ශනා පැත්තට ටිකක් හරි අපේ හිත යොමු කරන්න අපි උත්සාහ ගත්තා. ඉතින් අදත් අපි මේ කටයුත්ත සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං ආදී ඒ උතුම් බුදුගුණ අපි මෙනෙහි කරලා ඒ බුදුගුණ බලයෙන් ලෝවැසි සත්‍යයන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවයි අප මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා වෙනතටත් වඩා වර්තමානයේහි ලෝකයේ බොහෝ දෙනා බියෙන් සැකයෙන් ජීවිත අවිනිශ්චිතතාවයෙන් පසුවන සමයකයි අපි මේ ඉන්නේ. ඉතින් ඒ බොහෝ දෙනෙක් අසරණ වෙලා ඉන්නේ. අපට හිතෙනවා අපි බයෙන් ඉන්නේ අනිත් ඇස් සතුටෙන් ඉන්නේ කියලානේ. එහෙම එකක් නෑ පින්තුනි. හැම දෙනාම දුකින් බියෙන් සැකෙන් ඉන්නේ. ඒ සියලටම හේතුව අපේ හිතේ තියෙන අවිද්‍යාව. ලෝකයේ පිළිමඳව අනවබෝධය. අනිත් පැත්තෙන් ලෝකයේ කෙරෙහි අපේ මෛත්‍රියක් නැතිකම. එනිසායි බුදුහාමුදුරු දේශනා කළේ කිසියම් ශාන්ත පදයක් කෙනෙක් කැමති වෙනවා නම් ඒ මානසික සුවය ආධ්‍යාත්මික ගමන් මඟ ආරම්භ කළ යුත්තේ මෛත්‍රියෙන් කියලා. තමන්ගෙම දරුවන් වගේ ලෝක සත්‍යයන් යට බලන් පුළුවන් ඇසක්, මනසක්, කයක් අපි හදා ගන්නට ඕන. ඒකෙන් පළවෙනි සැනසීම ලැබෙන්නේ අපට. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි අනිත්යට මෛත්‍රිය වඩන්නේ? අනිත් අය අපි කෙරෙහි මෛත්‍රියක් නැහැ නේද කියලා නේද? එහෙම හිතෙනවා. ඒක සාධාරණයි. නමුත් පින්නතුනි, ඒ අනිත් අයත් අසරණ වෙලා ඉන්නේ ඒගොල්ලන්ගේ දර්ශනේ දැක්මේ තියෙන වරද නිසා. ඒ අය අපතරන් ධර්මයේ දන්නවා නම් ඇතැම් විට අපට වඩා හොඳට ඒ අය මේක ප්‍රගුණ කරනවා. ඇතැම් විට අපට වඩා හොඳට මේ දහම ලෝකෙට අරන් යනවා ඒ කට්ටිය. ඒ අයට තියෙන ආර්ථික ශක්තිය, පිරිස් බලයත් එක්ක හරි සම්මාදිටියක් ලැබුණොත් ඒ මිත්‍යා දෘෂ්ටි යන වේගෙන්ම බුදුදහමත් ගෙන යන්නට පුළුවන්. නමුත් ඒක ලේසි දෙයක් නෙවෙයි. ලෝකේ හැමදාම පින්නතුනි මිත්‍යා දෘෂ්ටියට බරයි. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ අතරින් ටික දෙනෙක් තමයි මේ ධර්ම මාර්ගය තුලින් තමන්ගේ සුගතියත් නිවනත් ලබා ගන්නෙ. ඉතින් ඒකට ලොකු පිනක් උත්සාහයක් තියෙනට ඕන. ඉතින් ඒකේ ටික දෙනයි ඒ දහම් මගින් ප්‍රයෝජන ගන්නෙ. ඔබ දන්නවා මේ ලෝකයේ ගල් වර්ග නොයෙක් වර්ග තිබුණත් මැණික් තියෙන්නේ බොහොම ටිකයි. අන්නේ මැණික් ටික ගන්න යනකොට ඒක ලිහිසි නෑ. බොහෝ දෙනෙක් ඔහුට අනුතුරු කරන්න බලාගෙන ඉන්නේ. ඒ මැණික් ගන්න මිහිරන් පතලට අපි බහිනවනේ නේ. බහිනකොට බොහෝ දෙනෙක් අපට අනුතුරක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි මැණික් ඉල්ලම කරාපට යන්න දෙන්නේ නෑ. ඇතැම් විට මේ මැණික් අරගෙන උඩට එනකොට ඇතැම් විට තවත් හතුරු ගානක් අපට ඉන්නවා. ඒ මැඩගෙන එතනින් එළියට එන එක ලේසි නෑ. ඒ වගේම තමයි මේ ධර්මයේ කියන එකත්. මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙන මිනි මුතුක් වගේ මේ බෝධිපාරසික ධර්ම කියන දේවල්. ඉතින් ඒවා මුහුද පතුලට ගිහිලා ගන්නා වගේ අපිත් බොහොම ආයාසයෙන් ලබා ගන්නට ඕන. ඒක ලිහිසි දෙයක් නෙවෙයි. බලවත් ශ්‍රද්ධාවක්, වීරයක්, ප්‍රඥාවක් තියෙනට ඕන මේ ධහමින් ප්‍රයෝජන ගන්නට. ඉතින් ඒ නිසා තමයි ලෝකේ හැමද කල්හිම කොයිතරම් ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් ඉතාම ටික දෙනයි මේ ධර්ම මාර්ගයෙන් ප්‍රයෝජන ගන්නෙ. ඒක බුදුහාඳුරගෙන කොටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ලෝක தත්ත්වය. ඉතින් අතරේ අපට පුළුවන් මට්ටමෙන් අපේ ජීවිතවලින් අපි මේ ධහම පිළිපදින්නට ඕන. අපට කියන්න පුළුවන් විදිහට අනිත් අයට කුමන හෝ වචන වලින් මේ ධහම අනිත් අයට කියලා දෙන්නට ඕන. බුදුදහම කියලා නොකියුවත් බුදුදහමේ තියෙන මෛත්‍රිය, සතිපට්ඨානය, අනිත්‍යතාවය මේ වගේ දේවල් අපි අපේ යාළුවන්ට කියලා දෙන්නට ඕන. මුඩි සමුගන්නන්න ඕනේ. හැබැයි මෛත්‍රිය උගන්නන්න, සතිපට්ඨානය උගන්නන්න, අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න උගන්නන්න. එතකොට යා බෞද්ධයෙක් නොවුනත් හොඳ මිනිසෙක් වෙනවා. අපට අවශ්‍ය වන්නේ බුද්ධිසම් වලට කලින් හියුමනිසම් අවශ්‍ය වෙන්නේ. බුදුදහමට කලින් මානව දහම කියන එක තියෙන්නට ඕන. මානව දහම යම් කෙනෙක් පිළිපදිනවා නම් අපට ඒ බොහෝ දෙනත් එක්ක සමකාමී වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි දෙන දේවල් අතුරින් සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට උතුම්ම දේ ධර්මයේ විදිහට සඳහන් වන්නේත් ඒක. ඉතින් අපිත් මේ ධර්මයේ ආලෝකය ලබා ගන්න ගමන් හැකිතාක් දුරට අනිත් අයට විශේෂයෙන් තමන්ගේ නිවසේ තමන්ගේ ඥාතීන්ට මේ දහම අපි ලබා දෙන්නට ඕන. ඒ අතර අපේ යහළුවන්ට, හිතමිත්‍රාදීන්ට, වෙනත් ආගමික කෙනෙක් වුණත් අපට පුළුවන් මට්ටමේ මේ දහමේ ආනිසංසයයට අපි ලබා දෙන්න අපි දක්ෂ වෙන්නට ඕන. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ටික වේලාවක් බුදුගුණ වඩමින් ලොව ඇසි හැම දෙනාටම මෙත් සිත වඩන්නට. පින්නතුන් ඒ සඳහා සෝදානම් වෙන්න, ඔබේ කයේ සඳහා සෝදානම් කරගෙන, හිතත් ඒ සඳහා තැන්පත් කරගෙන අපි ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමු. සිහිපත් කරන්නා වූ බුදුගුණ අනුසංසයෙන් බියෙන් සැකෙන් දුකෙන් සිටින ලෝවැසි සත්වයන් සුවපත් වේවා. ඒ ඇයටත් මේ ධර්ම මාර්ගය යන්නට අවස්ථාව ලැබේවා කියලා අපි මෙත් සිතින් සෙත්පතමු. ඒ ජනිත කරගන්නා වූ කුසල ඵලය සහ ඇති කරගන්නා වූ සමාධිමත් බව නිසා අපේ හිතේ අනිත්‍ය සංඥා වඩන්නට, ප්‍රඥා වඩන්නට අපය උපයෝගී කරගනිමු. හොඳයි පින්වතුනි, ඔබ දැකපු ඔබ ඊටාම ප්‍රිය කරන ඊටාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක් හරේ බුද්ධ රූපයක් හරේ ඔබේ ඉදිරිපිට ඔබ හිතින් මවා ගන්නට. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට සජීවීව ඉන්නවා කියන හැඟීම ඇති කරගන්නට. බුදුරජාණන් වහන්සේගේ බුදු සෙවණෙහි ඒ බුදු රැස් දහරා ඉදිරිපිට ඔබ ප්‍රසන්නව වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න. බුදුහාඳුරන්ගේ බුදු ගුණ, බුදු බලය, බුදු තේජස, බුදු රැස් ඔබේ ශාරීරිය විනිවිද යනවා කියලා හිතන්න. මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන් හිත ඉහළටම දියුණු කරපු මේ පෘථුවිය මත පහළ වෙච්ච උත්තම මනුස්ස රත්නයෙහි ඒ උතුම් බුදු ගුණ මා දැන් එකිනෙක මෙනෙහි කරනවා. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුකේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the supreme Buddha, arahant, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුකේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato vidyacharana sampanna buddha guna tejena sambe santa bhavantu suke tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the supreme Buddha, විද්‍යාචරණ සම්පන්න, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සුගත බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Blessed One, Sugata will go on. May all beings in the world be well, happy and peaceful. Bhagavato ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝකවිදු බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Lokavidu, Lord of the world, be well, happy and peaceful. Bhagavato anuttara purisa dhamma sarati buddha guna tejena සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. Bhagavato Santa Deva Manussanam Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Sattaha Deva Manussanam, the supreme teacher of gods and men. May all beings in the world be well, happy and peaceful. Bhagavato Buddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tantha. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the supreme Buddha, Buddha enlighten. May all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tantha. Sammā Sambuddhajānan Vahanse Tula Pavati භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the supreme Buddha, භගවා exalted. May all beings in the universe be well, happy and peaceful. Sambe Santa Bhavantu Sukhe Tantha. Sambe Santa Bhavantu Sukhe Tantha. Sambe Santa Bhavantu Sukhe Tantha. Lovasi Silu Satyang මගේම දරුවන්සේ දකිමින් ඒ හැමතම මෙත් සිතින් සෙත් පතනවා. ලෝකේ ඉන්න හැම දෙනාම මිනිසුන් පමණක් නෙවෙයි සතා සිව්පාවාගේ පටන් මේ සියලු සත්‍යයන් අතීත භවයන්හි මගේ සමීපතම ඥාතීන් වෙල හිටිය අය. මගේ අම්මා තාත්ත වෙලා දරුවන් වෙලා මට උපකාර කරපු මගෙන් උපකාර ලැබපු අය තමයි මේ ලෝකේ ඉන්නේ. ඉතින් ඒ හැම දෙනා කෙරෙහිම මා මෙත් සිත වඩනවා. ඒ හැම දෙනාම මගේම දරුවන්සේ දකින්නට හැකි සිතක් මා ගොඩනගා ගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ගත වුණු හැම මොහොතකදීම මගේ කය වේගෙන් වෙනස් වුණා, ඇතිව නැතිව ගියා. මගේ සිත සහ සිතවිලිත් හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙලා ගියා. ඒ හැමදේම හේතු ඇතිකල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වුණා. හැම මොහොතකම මගේ ජීවිතයට සිදුවන යථාර්ථය මෙයයි. සිතවිල්ලක් හටගන්නවා හේතු ඇතිව, එතනම නිරුද්ධ වී යනවා. ඒ නොදන්නාකම නිසා අවිද්‍යාව හේතුවෙන් ස්කන්ධ පංචකය තුළ සංස්කාර ගොඩනගාගෙන ඒ පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා සසර ජරා මරණ ආදී දුක් වලට මාපත් වෙනවා. මේ යථාර්ථය මා නුවණින් තේරුම් ගන්නවා. මේ යථාර්ථයේ තේරුම්ගෙන දුකෙන් නිදහස් වීමට මට ඇති එකම මාවත බුදුගුණ ආදී භාවනාවකින් හිත සමාධිමත් කරගෙන නිරතුරුව සිදුවන ස්කන්ධ පංචකයේ සමුදය වැය නුවණින් මෙනෙහි කිරීම පමණයි මට කරන්න පුළුවන් දේ. ගත වෙන හැම මොහොතකම සිදුවන මේ යථාර්ථය නුවණින් මෙනෙහි කිරීමට මා උපරිම ලෙස උත්සාහ කරනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. හැම මොහොතකදීම සිතට සිතවිල්ලක් හටගන්නවා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ පෙරපසු නොවී හටගන්නවා. ඒ හටගන්න ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. මා මේ විනිවිද දකින්නට මගේ උපරිම ශක්තිය මා කැප කරනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අත නින්දෙන්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියා. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සන්තානං විසුන්දියා සෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදිදං චන්තාරෝ සටි සති පණ්ඨානාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සැනහවත් වාසනාවන්ත පින්නතුනි, ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත වැඩසටහන සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමේන ප්‍රධානතම මාතෘකාවක් වන සතර සතිපට්ඨානය පිළිබඳව. අපි මේ වන විට ප්‍රධාන මාතෘකා කීපයක් සාකච්ඡා කළා. අපේ මේ වැඩසටහන් මාලාව අපට කාලය තියෙන හැටියට අපි බෙදාගෙන සති හතකට බුදුදහමේන සියලුම මාතෘකා ආවරණය වෙන ආකාරයට අපි දින හතක වැඩසටහනක් හදලා ඒක තමයි අද දක්වා මේ කරගෙන එන්නේ. ඉතින් ඒ දේශනා මාලාවෙහි අවසාන දේශනයයි අද මේ පැවැත්වෙන්නේ. අපි මුල්ම දවසේ කතා කරා බුදුදහම ඇතුළත් මූලික ඉගැන්වීම් පිළිබඳව. ත්‍රිවිධ රත්නයේ ඉඳන් අනිත්‍ය සංඥා වැඩිම දක්වා එන කරුණු ටික අපි අනුපිළිවෙලින් විස්තර කරලා ඒ එකිනෙක කරුණවල තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය අපි පැහැදිලි කළා. දෙවනි සතියේදී අපි ස්වර්ග මාර්ගයත් මොක්ෂ මාර්ගයත් විස්තර කළා. මහාචාර්ය සූත්‍රයේන සම්මාදිට්ඨිය මූලික කරගෙන ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් අතර වෙනස පැහැදිලි කරලා සුගතියට යන්න අපි මොකද කරන්නට ඕන, විමුක්තියට නිවනට පත්වන්නට අපි මොකද කරන්න ඕන කියන කරුණු අනුපිළිවෙලින් විස්තර කළා. ඊළඟ තුන්වෙනි සතිය අපි තවදුරටත් බුදුදහමේ ගැන්වෙන ප්‍රධාන මාතෘකාවක් වන කුසල අකුසල කර්මයන් ගැන, ඒ කර්මයන් කර්මයට ලැබෙන විපාක, සසර ගමන් කිරීම ආදී කරුණු පෙළගස්සලා අපි විස්තර කළා. හතරවෙනි සතියේදී අපි තවදුරටත් ඒක කරුණ සවිස්තරාත්මකව දක්වමින් සසර ගමන සංසාර චක්‍රය කොහොමද සිද්ධවන්නේ, ඒ සංසාර චක්‍රයේ නැවැත්ම කොහොමද සිද්ධවන්නේ, විශේෂයෙන් මදුපිණ්ඩික සූත්‍රයේහි විස්තර වෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන මේ ප්‍රපංච ගොඩනගෙන ආකාරයත් ප්‍රපංච නිරුද්ධ වෙන ආකාරයත් ගැන වෙනස අපි පැහැදිලි කළා. පස්වෙනි සතියේදී අපි බුදුදහමේ තියෙන තවත් ප්‍රධාන මාතෘකාවක් වන චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. ගිය සතිය අපි පටිසම්පාදය විස්තර කළා. අද අපි සතර සතිපට්ඨානය පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තහනං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤාය සදිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. සත්‍යයන්ගේ පිරිසුදු භාවය සඳහා, ශෝක පරිද්දවයන් නැති කිරීම සඳහා, දුක් දොම්නස් අවසන් කිරීම සඳහා, ඥානය ලැබීම සඳහා, නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා එකම ප්‍රතිපදාවයි තියෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානය කියලා. දැන් කෙනෙකුට එතකොට ප්‍රශ්න නැගෙන්න පුළුවන්, එහෙනම් අනිත් කාරණා අවශ්‍ය වන්නේ නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා, පටිච්චසමුප්පාදය දේශනා කළා, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂා, ත්‍රිවිධ ලක්ෂණ, ත්‍රිලක්ෂණ, කර්මය, නැවත ඉපදීම, සත්‍ය බොජ්ජංග, ඉන්ද්‍රිය ධර්ම වැඩීම, ස්කන්ධ පංචකය බැලීම. එහෙනම් මේ කරුණු සතිපට්ඨානය තුළ ඇතුළත්, එහෙනම් ඒ කරුණු මේ තුළ ඇතුළත් වන්නේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? නමුත් පින්නතුනි අපේ දහම ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු ප්‍රධානතම දෙයක් තමයි අපි ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ධර්ම කාරණයක් අහනකොට ශ්‍රාවකයන් විදියට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ සඳහන් කරන කාරණය මේ ධර්ම මාර්ගයේ කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ කියලා. ඒ කියන කාරණය ශ්‍රද්ධාවටද සම්බන්ධ, ප්‍රඥාවටද සම්බන්ධ, ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන සුගතිගාමි වෙන්නද මේ කාරණයක් කියන්නේ? සසර ගමනින් නික්මලා සංසාර චක්‍රෙන් නිදහස් වෙනද මේ කියන්නේ? නැත්නම් එදිනදා ජීවිතයේ කටයුතු ටික සාර්ථක කරගන්නද මේ කියන්නේ? කියලා තමන් බුද්ධිමත් වෙනට ඕන කොතනින්ද මේ කාරණේ කියන්නේ කියලා. අන්න ඒ සඳහා ඔබට ලොකු දැනුමක් තියෙනටත් ඕන. මොකද දැනුම බුදුදහමේ ආරම්භයේ පටන්ම අවසානයේ දක්වා එන කරුණවල අනුපිළිවෙල ගැන ඔබට චිත්‍රයක් තියෙනට ඕන. බොහෝ විට අපි තැන් තැන් වලින් කෑලි අහලා තියෙනවා. අර වාහනේ කෑලි කෑලි අරගෙන තියෙනවා වගේ. අපි ඒක ෆිට කරගන්න හරියට දන්නේ නැහැ. වෙන වෙනම ගෙනාවට ඇත්තට මේකේ නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. රෝදයක් ගෙනාලා වුණා රෝදේ පෙරලි පෙරලි ඉන්න පුළුවන්. සීට් එකක් ගෙනාලා ගෙදර ඕනන් තියලා සීට් එක ගලවලා ගෙදර නිකන්වට වාඩි වෙලා ඉන්න පුළුවන්. තව තව කෑලි වලුනොත් මොනවාරි ළමයින්ට සෙල්ලම් කරන්න හැම දෙන්න පුළුවන්. හැබැයි වාහනේ ෆිට කරලා වාහනේ ගමනක් යන්න බෑ අපිට. අන්න ඒ වගේ පින්නතුනි. අපි මේ දවස් කීපෙම අපිට උත්සාහ කළේ මෙන්න මේ වාහනය ෆිට කරන්න හැටි ගැන ඔබට ස්කිල් එක ඇති කරලා දෙන්න. ඔබ ඒක කොච්චර දුරට තේරුම් ගත්තද කියන එක අපි දන්නේ නැහැ. අපි සඳහන් කරපු හැම ධර්ම දේශනාවකදීම අපි මෙන්න මේ අනුපිළිවෙල විස්තර කරන්න උත්සාහයක් කරා. ඒ උත්සාහයේ සමස්ත විස්තරය තමයි මේ සතිපට්ඨානය තුලින් අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිපට්ඨානය ගැන සඳහන් වෙනවා හරියට කැලේහි ඉන්න සත්තු මේ පොළොව මත යන සත්තු සියලුම දෙනාගේ පාපියවර ඇතාගේ පාපියවර මත ගොනු කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සතර සතිපට්ඨානය තුල සියලුම ධර්ම කාරණා ගොනු කරන්න පුළුවන්. ඒ නිසා මේ සතිපට්ඨානය කියන්නේ අනිත් කිසිම දෙයකින් බාහිර දෙයක් නෙවෙයි. ඒ සියලුම දේවල් අන්තර්ගත කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන මේකේ කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ කියලා. ඒක දැනගන්න නම් ප්‍රධාන දේ තමයි සතිපට්ඨානය කියන වචනේ තේරුම මුලින් දැනගන්නට ඕන. බොහෝ විට වර්තමානයේහි මයින්ඩ්ෆුල්නස් කියන එක බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලා තියෙනවා. හරිම ජනප්‍රිය මාතෘකාවක්. සමහර අය නිකන් ස්ටයිල් එකටත් මේක කියනවා දැන්. නමුත් ඒ කියන දේවල් අතුරින් බුදුදහමේ කියන සතිපට්ඨානය මොකක්ද කියනක ඔබ හොඳට තේරුම් ගන්නට ඕන, ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් සතිපට්ඨාන විදිහට සලකන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න එක. මේ මොහොත ගැන අවධානයෙන් ඉන්න එක. වර්තමානයේ හිත තියාගෙන ඉන්න සමහර එක විනාඩි විදිහට විස්තර කරනවා. අතීත දේවල් අමතක කරන්න, අනාගතය අමතක කරන්න, දැන් ගැන විතරක් හිතන්න කියලා. එහෙමත් සතිපට්ඨානයක් ගැන මයින්ඩ්ෆුල්නස් එකක් ගැන ලෝකෙ විස්තර කරනවා. ඒ පැහැදිලි කරන්නේ මනෝවෛද්‍ය විශේෂඥවරු. රිස්ක් මැනේජ්මන්ට් වලට පුද්ගලයන්ගේ මානසික ආතතිය දුරු කරන්න ඒක ට්‍රීට්මන්ට් එකක් විදිහට ඒක සඳහන් කරනවා. ඒක බුදුදහමේ කියන මේ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන කියන කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක එදිනෙදා තමන්ට මානසික සහනයක් ලබා ගන්න තියෙන උපක්‍රමයක් විතරයි. ප්‍රතික්‍රමයක් විතරයි. ඒක කරාට වරදක් නැහැ. හැබැයි අපේ බුදුහාඳුරන්ගේ ධර්ම දේශනා සතිපට්ඨාන තුල හරියට දැනගත්තොත් අපට ඊට වඩා දුර ගමනක් යන්න පුළුවන්. ඒ සඳහා විශේෂිනම දීඝනිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය වැදගත්. මජ්ක්‍ධිමනිකායේ සතිපට්ඨාන නමින් සූත්‍ර තියෙනවා. සංයුත්තනිකායේ තියෙනවා. සංයුත්තනිකායේ වෙනම සංයුත්තයක් වෙන් කළ තියෙනවා සතිපට්ඨාන සංයුත්තය කියන. ඒ වගේම පටිසම්භිදා මග්ගේ සතිපට්ඨාන කතා කියලා වෙන් කළ තියෙනවා. අභිධර්ම පිටකයේ නොඑක් තැන මේ වගේ කරුණු විස්තර වෙනවා. මෙන්න මේ කරුණ ගැන වැඩි අවධානයක් වැඩි අවබෝධයක් ලැබුව පමණට අපට මෙහිං ප්‍රතිඵල ලබන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපේ ළඟ තියෙන ලක්ෂණයක් තමයි අපි සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ අහනකොට අපි හිතන්නේ මේ හාඳුර ඔක්කොම දන්න කෙනා කියලා. එහෙම හිතලා බණ අහන්න එපා. එහෙමනොත් ඔබ ඒ හාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙනවා මිසක් බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න නම් ඒ කියන හාමුදුරන්ගේත් බණ ටික හොඳට අහන්න, අහලා ඒක ධර්මයට ගලපලා බලන්න, ඒ වගේම තවත් ධර්මයේ ඉදිරියේ ඉන්න කෙනෙක් කියලා ඔබට මුණ ගැහුනොත් ඒ ස්වාමින් වහන්සේගේ බණත් අහන්න. අපිත් එහෙම තමයි කුඩා කාලේ ඉඳන්ම. අපි මුල්ම කාලේ බෝධි පූජා තියෙන සමහර ස්වාමින් වහන්සේලගේ බෝධි පූජාවට ගියා බණ ඇහුවා. එහෙම ටිකෙන් ටික ආපු ගමනක් තමයි ඉදිරියට ගිහිලා ටිකෙන් ටික විද්වත් ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ඒ මොනව ඇහුවත් අපි නිතරම ඒ අහන ධර්ම මේ ත්‍රිපිටකයට ගැලපෙනවද කියලා අපි බලනවා. කිව්ව ගමන් ඒ විදිහටම පිළිගන්නේ නැහැ. අපි නැවත කියවල බලනෝ ඒ කියන කාරණා රෙෆරන්ස් වල හරියටම කියවෙනවද කියලා. ඒක ත්‍රිපිටකයට නොගැලපෙනවනම්, ඒක ත්‍රිපිටකයේ සම්පූර්ණ විස්තරයට නොගැලපෙනවනම් අපි ත්‍රිපිටකයේ විස්තරය අපි පිළිඅරගෙන අරක ටිකක් පැත්තකින් තියලා තියෙනවා. එනිසා නිතරම ඔබේ ළඟ තියෙන ලක්ෂණයක් තමයි දේශකයන්න් වහන්සේ කෙනෙක් ෆයිනල් රෙෆරන්ස් එක විදියට ගන්න එපා. එහෙම වුණොත් ඔබට දුර ගමනක් යන්න බෑ, ඔබ මඟ නවතිනවා. එනිසා දිනෙන් දින ඔබ ධර්ම මාර්ගයෙන් ඉදිරියට යන්නට ඕන. දිනෙන් දින ගැඹුරු ධර්ම කාරණා විස්තර කරන විදිය තමන්ගේ හිත මනාපයට විස්තර කිරීමක් නෙවෙයි මේ කියන්නේ. ත්‍රිපිටකයට එකඟව පෙළදහම හරියට ගලපලා විස්තර කරන ඒ විස්තර අහන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. අපට එක්තරා මහත්මයෙක් හම්බුණා, මම කලිනුත් මේ අතන්න කියලා ඇති. ඒ මහත්මය කියනවා, "හාමුදුරනේ, එක සතියක් බණ අහන්න බැරි වුණොතින්" අලුතෙන් මේ ස්වාමින් වහන්සේලා ගැඹුරට බණ කියන ස්වාමින් වහන්සේලාගේ එක සතියක් බණ අහන්න බැරි වුණොතින් අවුරුදු 100ක් ආපස්සට ගියා වගේ කියලා. ඔබට හිතා ගන්න පුළුවන් එහෙනම් කොච්චර වේගෙන් දැන් ඉදිරියට ධර්ම කරුණ වලින් අය ගැඹුරට යන උත්සාහ කරනවද කියලා. හැබැයි ඒකෙන් කියන්නේ දැන් දහමයට පැත්තක තියලා තමන්ගේ හිතුමනාපට විස්තර කරන පස්සේ යන කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. එන්න එන්නම දහමට එකඟ සිල්වත් ගුණවත් පෙළ දහම නිසි විදියට ගරු කරන ඒ ස්වාමින් වහන්සේලාගේ බණ අහන්නට, ඒ ස්වාමින් වහන්සේලා හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ඉතාම දුර්ලභව ලැබිච්ච සම්බුද්ධ ශාසනයෙන් ඔබට නිසි ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. අපිත් ඇතැමිට කාලයක් වයසින් වැඩිම ස්වාමින් වහන්සේලා හුඟක් දන්නවා කියලා හිතලා මම ඇහුවා. ඒ ස්වාමින් වහන්සේලගෙන් හුඟක් කරුණා ඉගෙන ගත්තා. අපි උන්වහන්සේට අදත් ගරු කරනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට පින්නතුනේ දැන් ඉන්න දක්ෂමයි දිහා බලනකොට අපටත් වඩා වයසින් අඩුයි. ඇතැමිට අපි ඉපදුනාට පස්සේ මහාන වෙච්ච අය, අපි මහාන වුණාට පස්සේ ඉපදිච්ච අය සමහර අය ඒ තරම් අඩු වයසයගේ අපි දැන් බණ අහනවා. ඇයි? අපට අවශ්‍ය වන්නේ නිවැරදි ධර්මය නිවැරදි දෙසම තේරුම් ගන්නයි. අපට පුද්ගලයාගේ වයසවත් ඒ පුද්ගලයාගේ මහානකමේ වැඩිමල් කමවත් නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. කාගෙන් හරි සත්පුරුෂයෙකුගෙන් ඒ දහමේ ගැඹුරම කරුණු ඉතාම නිවැරදිව තේරුම් ගන්නයි අපට අවශ්‍ය වන්නේ. එනිසා මේ කරුණ මා සඳහන් කළේ ඔබට හුඟක් දුර යන්නට තියෙනවා. මේ දැක්ම අපි ඇති කර ගන්නට ඕන. එහෙම නැති වුණොතින් ඔබට දුර ගමනක් යන්න බෑ. ඔබ දැනට හම්බෙච්ච කෙනාගේ ළඟටම වෙලා දිගටම ඉන්නවා. ඒකට කියන්නේ අපර හනමිටි අදහස් කියලා කියන්නේ. හනමිටි කියන අදහස් කියන එක කොහෙන්ද ආවේ? ඒක පෙළ දහමම තියෙන එක. එක්කෙනෙක් හනමිටියක් ඔළුවේ තියාගෙන යනවා. අර හන නූල් හදන මිටිය. ඒක අරගෙන යනකොට දෙන්නෙක් යනවා. එක්කෙනෙක් ඒක අරගෙන යනකොට එයාට ඊට වඩා වටින දෙයක් හම්බ වෙනවා. යකඩ හම්බ වෙනවා. එයා ඊට පස්සේ හනමිටිය තියලා යකඩ අරන් යනවා. අනිත් කෙනා කියනවා, "නෑ නෑ, මං කලින් එන අපියකම මං ඒක අත්තරින්න ඒක මරන් යනවා" කියලා. ඔහොම යනකොට ඊට වඩා තව වටින ලෝහ වර්ගයක් හම්බ වෙනවා. රිදි වගේ. අර මුලින් ආපු කෙනා එයා හනමිටිය අයින් කරන්න ඒක මරන් යනවා. "මං මුලින් එන අපියක මට මේක හුඟක් දුරක් අරන් ආවා. මේක අත්තරින්න බෑ" කියලා. අනිත් කෙනා කරන්නේ අර යකඩ ටික තියලා රිදි ටික ගන්නවා. ඔහොම තවත් දුරක් යනකොට එයාට රත්තරන් හම්බ වෙනවා. එයා ඊට පස්සේ ගන්න පුළුවන් තරම් ප්‍රමාණයක් රත්තරන් ගන්නවා. අනිත් කෙනා අර කයින් කරන්නේ, "මම මෙච්චර දුරක් හනමිටි අරන් ආවා, මේක දාන එක පාඩුයි" කියලා. ඔහොම ගිහිලි ගිලා අන්තිමට දියමන්ති දක්වාම අරගෙන යනවා. හනමිටි අදහස් කියන්නේ මේකයි. පළමුවෙන්ම ගත්ත අදහස, "මම මෙච්චර කලක් අරන් ආවා, ඒකෙම ඉන්නවා" කියන අදහස. මේකට තමයි අපි සිංහල විහාරය කියන්නේ හනමිටි එයා හනමිටි අදහස් තියෙන කෙනෙක් කියලා. එහෙම ඉන්නකම් අපට දිනුවක් නැහැ පින්නතුනේ. අපි මුලින් හිටිය මට්ටමමයි අපේ ප්‍රගතියක් නැහැ. ඒ නිසා අපි දිනෙන් දින ඔබ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් සමාජ මට්ටමෙන් ඉහළට යනා වගේම ඊට නොදෙවෙන විදියට ධර්මිනුත් ඉදිරියට යන්නට ඕන. අද වේගයෙන්ම දහම අහන්නට, දහම තේරුම් ගන්නට, දහම පිළිපදිනට තමන්ගේ ළඟම ඥාතීන් එකට එකතුව දහම ජීවිතයට සම්බන්ධ කරගන්නට ලොකු උත්සාහයකින් උනන්දුවකින් කටයුතු කරන කාලයක ඔබ ඉන්නේ. තමන්ගේ ජීවිතය අනිසියලම කටයුතු වලට වඩා ධර්මයට ප්‍රමුඛත්වය දෙන කාලයක දැන් අපි ඉන්නේ. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතයේ වඩාත්ම ප්‍රතිඵල ගන්න නම් පින්නතුනි මේ ධර්මයේ තියෙන ගැඹුරු කාරණා අපි අහන්නට ඕන. සාමාන්‍ය නිවන් දකින්න විතරක් නෙවෙයි. එදිනෙදා කටයුතු වලටත් පින්නතුනි වැඩි දෙයක් සමා තමන්ට පින්වන්ත දරුවෙක් ලැබීමේ ඉඳන්ම ඒ හැම දෙයකම මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට තමන්ට ඉහළම ප්‍රතිඵලයකින් ලබා ගන්න පුළුවන්. බොහෝ විට දරුවෙක් ඔසේ පිළිඳඳ ගත්තට පස්සේ තමයි අපි වැඩ පටන් ගන්නෙ නේ. නමුත් පින්නතුනි ඊටත් වඩා කලින් දරුවෙක් ඔසේ පිළිඳඳ ගන්න කලින්ම හොඳට සිල්වත් ජීවිත ගත කරලා පුද පූජා පවත්වලා දෙවියන්ට ආශිර්වාද කළා ආරාධනා කරලා එතන ඉඳම වැඩේ පටන් ගන්නවා. එහෙම තමයි ධර්මයේ දන්නය කටයුතු කරන්නේ. එහෙමයි ජීවිතේ හුඟක් සාර්ථක වෙනවා. එතනින් පටන් ගන්න දේ තමන්ගේ වැඩිහිටි ඥාති මිත්‍රාදී මේ ගියාම එයට උදව් කිරීම, ඒ වගේම තමන්ගේ ජීවිතය අවසාන කාලය දක්වා සාර්ථකව ගත කිරීම, මේ හැම දෙයක්ම කළා තමන් රැස් කරපු ධනයට වඩා තමන් වටින කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ධනය තරම් තමන් වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. ඒක කොහොමද පේන්නේ? ඒක පේන අවස්ථාවක් තමයි තමන් මිය ගියාට පස්සේ ඉක්මනටම තමන්ව ගෙදරින් අයින් කරනවා. ඒ කියන්නේ තමන් අර ගෙදර ධනය තරම් වටින්නේ නැහැ. අයින් කරන විතරක් නෙමෙයි ඇඳ වගේ මිය ගියා නම් ඇඳත් හොඳට හොදනවා. කාමරෙත් හොදනවා. ඇඳ කාට හරි එක්කෝ දීලා දානවා පන්සලකට හරි. ඊට පස්සේ අපිට තමයි වගේ නිදියන්න වෙන්නේ. පින්නතුනි ඒ තරම් මේ වයින් කරනවා. ඒ කියන්නේ අපි එච්චර වටින්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පින්නතුනි අපේ වටිනාකම වැඩි වුණොතින් අපි මිය ගියාට පස්සේ අපට මීට වඩා සලකනවා. අපේ කෙස් ගහටත් බුද පූජා පවත්වන විදිහට අපේ වටිනාකම දිනු කරගන්න බුදුදහමෙන් අපට මඟ පෙන්වලා තියෙනවා. ඉතින් මේ කරුණ ටික මා සඳහන් කළේ ආරම්භයක් විදිහට. අද අපේ මාතෘකාව සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය දැන් මෙතෙන් පටන් අපි විස්තර කරන්න ඉදිරියට ලෞකික සම්මාදිට්ඨිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක යන සතිපට්ඨානය තමයි අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ඕනනම් කෙටියෙන් අපට ස්වර්ග මාර්ගය ගැන විස්තරයක් කරන්න පුළුවන්. කම්මසකතා සම්මාදිටින් යුක්තව හැකිතාක් දුරට හිත පිරිසිදුව තියාගෙන දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න. ඒ පින්කම ආනිසංස තමන්ට මේ ජීවිත කාලයේදීම දැක ගන්න පුළුවන්. ඒ ආනිසංස දකින්න දකින්න තමන්ට තෙරුවන් ගැන ලොකු ගෞරවයක් විශ්වාසයක් එනවා. ඒ නිසාම තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ ධර්මයේ සංගයා තමයි තමන්ගේ ජීවිතයේහි පරමාදර්ශ බවට පත් වෙන්නේ. ඇයි? තමා මේ රකින්න ධම්ම ආනිසංස තමන්ට මේ ජීවිත කාලෙම පේනවා. ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි කියන්නේ මේකයි. මෙන්න මේ මට්ටමට අපේ හිත දිනු කරගත්තා කියලා කියන්නේ අපට ලොකු රැකවරණයක් තියෙනවා. මොකද රැකවරණය? ඒ රැකවරණය තමයි අපි කොයිතරම් සංකීර්ණ ගැටලු සහගත අවදානම් අවස්ථාවක මිය ගියත් අපි දුගතිගාමී වෙන්නේ නැහැ කියන මේ සහතික අපි අතේ තියාගෙන ඉන්නේ. ඒ සහතිකය අර ඉන්ෂුරන්ස් සහතිකයට වඩා වටිනවා. ඒ සහතිකය මෙහි වීසා පාස්පෝර්ට් එකට වඩා වටිනවා. ඒක තමන්ට ස්ථාවර රැකවරණය. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ හැකිතාක් දුරට දාන සීල භාවනා පින්කම් කරන්න. හැකිතාක් පරිත්‍යාගශීලී වෙන්න. ඒ අතරුණු ධර්මයෙන් අනිත්‍යයට උදව් කරන්න. පංච සීලේ ස්ථාවරව රකින්න. හැකි හැම අවස්ථාවකදීම අට සීල රකින්න. සිල් රෙද්දක් පෙරවනු ගත්තත් කමන්නේ. තමන් හිතින් අදිෂ්ඨාන කරගෙන සිල්පද ටික ආරක්ෂා කරන්න. ඒ අතර හැකිතාක් දුරට මෛත්‍රී භානාව දිනු කරන්න. දිනකට විනාඩිය හරි වැඩි කළා සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර ඉහළම කුසලය මෛත්‍රී වැඩීම. බුද්ධහනසිත භාවනාවත් ඒ වගේම අපිට කරන්න පුළුවන් පින් වැඩෙන විදිහට. මෙන්න මේ ලක්ෂණය තුළ ස්වභාවය තමයි අපි ලෝකයක් ඇතයි කියලා හිතාගෙන ඉන්නේ. පින්කම් කරලා අපට සුගතිගාමි වෙන්න පුළුවන්. ප්‍රාර්ථනානුකූලව තමන්ගේ ඥාති මිත්‍රාදීන් නැවත ඕනනම් මුණ ගැහෙන්නත් පුළුවන්. නමුත් අපි සංසාර චක්‍රෙමයි ඉන්නේ. ඇයි? අපි මේ ඇසෙන් දැකපු ලෝකය නිරුද්ධ වුණත් අපේ මනසින් ඒක නිරුද්ධ කරගෙන නැහැ. අපි අවිද්‍යාවෙන් තව මේක ඇති දෙයක් හැටියට අරගෙන ඉන්නේ. අන්නේ මතකයේ තමයි සිහිනේ දෙන්නේ. සිහිනේදී ඔක්කොම ටික පේන අය කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. මිය ගිහිපු ඔක්කොම අයගේ ෆයිල් ටික ඔක්කොම ආයෝපන් වෙනවා සිහින දකිනකොට. ඒ සිහිනේදී මේ ජීවිත කාලය අපට අපේ කැපැසිටිය තියෙන්නේ මතකය මේ භෞතිකත්වයට ගොනු වෙලා තියෙන. මොළයට සීමා වෙලා තියෙන මොළයේ භෞතික ස්වභාවයට. නමුත් මරණාසන්න මොහොත කියන ඊට වඩා සංකීර්ණ අවස්ථාවක්. මේ ජීවිත කාලයේ ෆයිල්ස් ටික විතරක් නෙවෙයි මුළු කල්ප ගානක ෆයිල් ටික ඔක්කොම එක ලයින් එකට ඕපන් වෙනවා. ඇරෙනවා. ඇරිලා තීරණය වෙනවා තමන් ඊළඟට කොතෙන්ද යන්නේ කියලා. මෙන්න මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ ගන්න අරමුණ ඇති දෙයක් හැකිට ගත්තොත් තමන් නැවත සසරට එනවා. ජීවිත කාලේ වැඩිපුර මේකන අනිත්‍ය සංඥා වඩලා තිබ්බොතින් ස්කන්ධ ධාතු ආයතන පරිසම්පාද නාම රූප ආදී වශයෙන් හැකිතාක් දුරට සමුදේවය බලලා තිබුණොතින් ඒකේ කාලය දිනු කරගෙන තිබුණොතින් ඒ අවසානයේ පහළ වෙන සිතත් අනිත්‍යතාවය දැක්කොත් අපි ස්කන්ධ පංචකයේ සමුදේවය හැටියට බලන දක්ෂුණොතින් අපේ මරණයත් අපේ පිරිනිවන් පෑමත් රහත් භාවයත් මේ තුනම එකට සිදුවන සමසීසී කියන தත්ත්වයට අපිපත් වෙනවා. දැන් අපි මේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන්ම සුගතිගාමි වෙන්නට තමන්ට යන්න පුළුවන් පැත්ත. මෙතෙන් පටන් අපි විස්තර කරන්නේ සතර සතිපට්ඨානයත් එක්ක කොහොමද ලෝකෝත්තර සම්මාදිටිය ඇති කරගෙන සතර සතිපට්ඨානය පුහුණු කරන්නේ කියන කාරණය. මෙතෙන්දී අපි අර තමන්ගේ මානසික සුවේට මානසික ආතතිය දුරු කරන්න වර්තමාන හිත තියාගෙන ඉන්න කතාවට නෙවෙයි දැන් යන්නේ. මෙතනින් නම් විස්තර කරන්නේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. මහණෙනි මම ආශ්‍රවයන්ගේ ශෛවීම පනවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දන්න දකින කෙනාට තමයි මේ කෙලෙස්වල පරිනිර්වාණය කෙලෙස්වල සම්පූර්ණම නිදහස් වීම දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්දි තමයි බුදුහාඳුර අපට සතර සතිපට්ඨානය පනවන්නේ. හැබැයි සතර සතිපට්ඨානය දේශනා කරද්දීට සමගාමීව යන තවත් කාරණා දෙකක් තියෙනවා. සංයුතනිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මේ විභංග සූත්‍රයේ කියනවා සතිපට්ඨානයක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමී පටිපදාවක් දැනගන්න ඕන කියලා. මේ තුනම එකට යන්නට ඕන. නිකං දැන් මම සතිපට්ඨානේ වඩනවා, දැන් මං කය අනුව බලනවා, දැන් මං ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනවා කියලා ඇවිද්දට විතරක් හරියන්නේ නැහැ. සම්පූර්ණයම ගමන් මඟ දැනගෙන තමයි වැඩේ පටන් ගන්නට ඕන. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කියලා එකක් තියෙනවා. මේ තුන පින්නතුනි තමයි වැදගත් වෙනවා. ඒ වගේම බුදුහාමුදුර දේශනා කරනවා සතිපට්ඨාන ආරම්භයේදීම සීලය පිරිසුදු කරගන්න ඕන, දැක්ම ඍජු කරගන්න ඕන කියලා. දිට්ඨින් චනුපගම්ම සීලවා කියන විදිහට අන්තවලට නොගිහිල්ලා මනා දැක්මකින් යුතු සීලයක් ආරාමයේදීම තියෙනට ඕන මේ නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට නම්. මෙතෙන්දී අපි මුලින් බලමු සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. සතිපට්ඨානය කියලා කියන්නේ කායේ කයනුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ. කයෙහි කය අනුව බලමින් ඉන්න. වේදනාවන්හි වේදනානුව බලමින් ඉන්න. සිතෙහි සිත අනුව බලමින් ඉන්න. ධර්මයන්හි නැත්තම් සිතිවිලිවල සිතිවිලි අනුව බලමින් ඉන්න කියන කාරණා. මේක සතිපට්ඨානේ. බොහෝ දෙනෙක් දන්නේ මේ කාරණේ විතරයි. හැබැයි මීට වඩා තවත් කාරණා දෙකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා කියලාත් එකක් තියෙනවා. මොකද්ද සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. කය ගැන බලගෙන නිකන් ඉන්නේ කය හටගන්නේ කොහොමද? මොන හේතු නිසාද හටගත්තේ? කොහොමද ඒ කය නිරුද්ධ වෙන්නේ කියන එක, ඒ කය හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඕන. ආහාර ඇති කල්ලි කය ඇති වෙනවා, ආහාර නිරුද්ධ වීමෙන් කය නිරුද්ධන ආකාරය දකින්න. ඊට පස්සේ වේදනාවත් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට බලනවා. එමකද්ද මේ වේදනාව කියන එක සත්වයේ පුද්ගලෙක් නෙවෙයි, ස්පර්ශය ඇති කල්ලි වේදනාව හට ගන්නවා. ස්පර්ශ නිරුද්ධ වීම, වේදනාව නිරුද්ධ වීම කියන එක මේ හට ගැනීම සමුදේ වේ දකින්න. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියපු විදියට හිත ගැන නිකම් බලන්නේ, ඒ හිත නාම රූප ඇති කල්ලි හිත හට ගන්නවා. නාම රූප නිරුද්ධ වීමෙන් හිත නිරුද්ධන ආකාරයත් බලනවා. ධර්මයන් සිතිවිලි ගැනත් එහෙමයි. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඒකෙත් හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. අවිද්‍යාව ඇති කලී සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධන ආකාරය දකිනවා. මෙන්න මේකටයි, මේ හට ගැනීම නිරුද්ධ වීම දකින එකටයි කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. ඊළඟ කාරණේකුත් තියෙනවා. මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියලා. ඒ මොකද්ද? ඔව්, ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිකං කාරණාවක් නෙවෙයි. සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය සහිතව දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං කියපු විදියට දුකේ හට ගැනීම, නිරුද්ධ වීම දක්නා සම්මා දිට්ඨිය ඇති ආරස්මණික මාර්ගය තමයි මේකට තියෙන ප්‍රතිපදාව. මෙන්න මේ ප්‍රතිපදාව මුලදී කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සුතමේ ඥානෙ විදිහට ලබනට ඕන. ඒ ලබන කෙනාට තමයි අනිත් සියලුම දේවල් චින්තාමේ ඥානෙ සහ භාවනාමේ ඥානෙ ගොඩනැගෙන්නේ. මේ අනුපිළිවෙලින් අපි ටිකෙන් ටික යන්නට ඕන. මෙන්න මේ අතරෙත් පිනතුණි ප්‍රධානතම කාරණය තමයි දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දැකීම. දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දකින්න නම් නිකන් බෑ. පටිච්චසමුප්පාදය දකින්නට ඕන. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඕන. අපේ හිත හැම මොහොතේම හිතේ ස්වභාවය වෙනස් වෙනවා අවිද්‍යාවේ ප්‍රමාණය අනුව. ඊට අනුරූපව ස්කන්ධ ආසාදී ආයතන වෙනස් වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදියට මේ අංග 12 හැම මොහොතෙම අවිද්‍යාවේ ප්‍රමාණය අනුව හටගෙන නිරුද්ධ වෙනවා. අවිද්‍යා සහගතව ඇසෙන් රූපයන් බැලුවොත් ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට ප්‍රපංච ගොඩනැගිලා ඊට අදාළ දුක් ටික සමන්ට ස්පර්ශ කරන සිද්ධ වෙනවා. අවිද්‍යා සහගත ඇස ගොඩ නොගෙනුනොත් ඒ තරමට තමන් දුකෙන් නිදහස් වෙනවා. ඇසෙන් රූපයක් බලනකොට මේ පේන්නේ බාහිර රූපයේ විදිහට කියලා හිතුවටින් තමන් අවිද්‍යාව තුල ඉන්නේ. ඒක වෙනස් වෙනකොට ඊට අනුව තමන්ට දුක් ටික ලබා ගන්නට වෙනවා. තමන් කැමති වුණත් අකමැති වුණත්. මේ පේන ලෝකයේ ස්ථාවර තියෙන ලෝකයක් නෙවෙයි. මේක මගේ ආයතන වලට සාපේක්ෂව මගේ මේ මොහොතේ තියෙන අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ හේතු ටික, ආහාර ආදී මේ හේතු ටික මතයි මේ ලෝකයේ ගොඩනැගෙන්නේ. ඒක ඒ හේතුවල නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඔහුගේ හිත බාහිර දෙක බැසගන්නේ. ඔහු ලෝකයක් ඇතයි කියලා සාස්ත්‍ර දෘෂ්ටි යන්නේ නැහැ. ඇයි? ඔහු දන්නවා මේ හටගන්නේක හේතු නිරුද්ධ වීමෙන් නැති වෙනවා කියලා. ඒ වගේම ලෝකයක් නැහැ කියලා යන්නෙත් නැහැ. අනාත්මයි කියලා ආත්මයක් නැහැ කියලා දැඩි අන්තයට යන්නෙත් නැහැ. ඔහු ඒකෙනොත් මිදිලා ඔහු දකින්නවා නිරුද්ධ වුණත් නැවත හේතු නිසා ආයි මේක හටගන්න බවක් දකින්නවා. එතකොට උච්ඡේද දෘෂ්ටි යන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම නැතිවීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ කියනවා. දික්ඨින්ච අනුපගම්ම සීලවා කියන්නේ මේකයි. ඇත නැත කියන අන්ත දෙකෙන් දුරවෙච්ච සම්මාදිට්ඨිය, දුරවෙච්ච සීලය කියන වෙන මේකයි. මෙන්න මේ අවබෝධය ලැබිච්ච පමණට යා දන්නව මොකද්ද? මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය මනවින් තේරු නොගත්තොත් තමන්ට ඇසෙන් දකින රූප වෙනස් වෙනකොට, කනෙන් අහන ශබ්ද මේ ආදී අරමුණු නිසා තමන්ට අනාගතයේ දුක් විඳින සිදුවෙනවා කියන අවබෝධය ලැබෙනවා. බුදුහාඳුරන්ගේ තථාගතත්වය ගැන සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මෙන්න මේකයි. බුදුහාමුදුරන්ගේ සදහම් මගේ ඇතිවන ශ්‍රද්ධාව මේකයි. සාමාන්‍ය බුදුහාමුදුරෝ ලස්සනට වඩිනකොට, ලස්සනට බණ කියනකොට, ඉරිදි බල පානකොට ශ්‍රද්ධාවක් හටගන්නවා. ඒක සාමාන්‍ය ශ්‍රද්ධාව, ඒක අමූලික ශ්‍රද්ධාව. මෙන්න මෙතන තමයි මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම, පරිසම්පාදය පදනම් කරගත් අවබෝධයෙන් ඇති වෙන අවබෝධයෙන් තමයි නියම ශ්‍රද්ධාව හටගන්නේ. අන්න ඒකට සඳහන් කරන්නේ යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියලා. යෝ ධම්මම් පස්සති සෝ පටිසම්පාදම් පස්සති. යමෙක් පටිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පටිසම්පාදේ දකිනවා. අනිත් පැත්තට යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති, යෝ මම් පස්සති සෝ ධම්මම් පස්සති. යමෙක් පටිසම්පාදේ දකිනවා, යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුහාඳුර දකිනවා. යමෙක් බුදුහාන දකිනවා නම් ඔහු ධර්මයක් දකිනවා කියලා. එනිසා ධර්මයේ දැකීමටත්, බුදුරජාණන් වහන්සේ දැකීමටත් හේතු වන ප්‍රධානතම දේ තමයි මොකද්ද? පරිසම්පාදිය දැකීම. ඒ පරිසම්පාදිය අහගන්න ලැබෙන කාගෙන්ද? අපට කල්යාණ මිත්‍රාශ්‍රයෙන්. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට කිට්ටු වෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? අපි පරිත්‍යාගශීලී වුණු පමණට, අපි සිල්වත් වුණු පමණට, අපි මෛත්‍රිය සහගතුණු පමණට. එහෙම නැතුවත් ඇතැම් විට පෙර දැඩි පිනකින් ලැබෙන්නත් පුළුවන්. එහෙම ලැබුණත් ඊළඟට ඉතුරු ටික යන්න වෙනකොට තමන්ගේ ළඟ තවත් ලක්ෂණ ටිකක් තියෙනට ඕන. ඒ මොනවද? ඒ තමයි බුදුහාම දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජාතෝ කියලා. මොනවද? තමන් කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. අවංක කෙනෙක් වෙන්නට ඕන. සුවච කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම නුවණැති කෙනෙක් වෙන්නට ඕන. විශේෂයෙන්ම අවංක බව, නුවණැති බව, සක්‍රීය සවන් දීම, ඇක්ටිව් ලිසින් කියන එක, මෙන්න මේ තුන තමයි කල්යාණ මිත්‍රයෙක් සමීපයේම තියෙන ඕන කාරණා ටික. මේ කාරණා තුන තියෙනවා නම් අර මුලින් ඒව නැති වුණත් තමන්ගේ සියලුම අඩුපාඩුකම් තමන්ට මගහැරව ගන්න පුළුවන්. ආනන්තර කර්ම හැර. ආනන්තර කර්ම තියනවා නම් මේ ආත්මෙදි නිවැරදි කරන්න බෑ. ඒවට විපාක විඳින්න වෙනවා. නමුත් තනි සියලුම කර්ම, කර්ම චක්‍රය, ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. තමන් අවංක වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන, හොඳට කියන දේ අහුම්කම් දෙන්නට ඕන. අඟුලිමාල බලන්න. අඟුලිමාල දන් දීපු කෙනෙක් නෙවෙයි. අඟුලිමාල මෛත්‍රිය සාගත හිටිය කෙනෙකුත් නෙවෙයි. අඟුලිමාල සිල්වන්ත කෙනෙකුත් නෙවෙයි. නමුත් ඔහුගේ අතීතයේ මහා පිනක් තිබුණා කල්යාණ මිත්‍රයෙකුට ළඟා වෙන්න. ළඟා වෙනකොට අර ලක්ෂණ ටික ඔහු ළඟ තිබුණා උපරිම ලෙස. ඔහු සුවච වුණා, බුද්ධිමත් වුණා, අවංක වුණා. ඒ ලක්ෂණ ටික තිබුණු නිසා අර මිනිස් ජීවිත දහස් ගණනක් ඝාතනය කරලා තිබුණු පුද්ගලයාට ඒ සියලුම කර්මයන් ධර්මයෙන් ජය ගන්න පුළුවන් වුණා. මේක තමයි ලක්ෂණය. හැබැයි උපරිම ලෙස මෙන්න මේ අවංක බව, සුවච බව සහ ප්‍රඥාව කියන කාරණා තමයි ළඟ තියෙන්න ඕන. පින්නතුනේ දැන් අපි මෙතෙන් පටන් මේ සඳහන් කරන්නේ අර සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දැනගෙන ආරම්භ කරන සතිපට්ඨානයයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අපි මේ සාකච්ඡා කරමින් හිටියේ සතිපට්ඨානයේ මුලින්දම බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා. මුලදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම විනයයේ ලෝකේ අවිජ්ජහ දෝමනස්සං කියලා කාරණයක්. ආතාපි සම්පජානෝ සතිමා විනයයේ ලෝකේ කියලා. ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඉන්නට ඕන. සම්පජානෝ නුවණින් ඉන්නට ඕන. සතිමා සිහියෙන් ඉන්නට ඕන. විනයයේ ලෝකේ අවිජ්ජහ දෝමනස්සං. ලෝකයට තියෙන අවිජ්ජහ දෝමනස්ස කියන දෙක දුරු කරන්න ඕන ආරම්භයේදී. අවිජ්ජහ කියන්නේ මොකද්ද? අවිජ්ජහ කියන්නේ දැඩි ලෝභය. අවිජ්ජහ අවිජ්ජහ කියන්නේ දෙකක්. අවිද්‍යාව කියන්නේ නොදැනීම. අපි එක සිංහලෙන් හෝ සංස්කෘතෙන් අවිද්‍යාව කියලා කියනවා. ඒ අවිද්‍යාව ඊළඟ කාරණය තමයි ඊට ළඟින්ම යන කාරණයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යා අවිද්‍යා දෙකක්. අවිද්‍යා කියන්නේ ඉග්නොරන්ස් කියන එක, ඩිලූෂන් කියන එක. අවිද්‍යා කියලා කියන්නේ ග්‍රීඩ් කියන එක. සාමාන්‍ය නිකන් ඇටැච්මන්ට් එක නෙවෙයි, යමකට තියෙන දැඩි ආසාව කියන එක. එතකොට මෙතෙන්දි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දැඩි ලෝභය අඩු කර ගන්නට ඕන. දැන් මේ පිනතුනේ දැඩි ලෝභය කවුරුත් අඩු අය නිසා තමයි මෙහෙම ඉන්නේ. ඒ දැඩි ලෝභය තියෙන අයට ධර්ම මාර්ගයට සමීප වෙන්න අමාරුයි. අනිත් කාරණේ තමයි දැඩි ද්වේෂය. මේකත් අඩු කර ගන්නට ඕන. ඒ නිසා තමයි කර්ණිමිත සූත්‍රයේ මෛත්‍රිය වඩන්න කියලා අපිට තියෙන්නේ. දැඩි ලෝභය ද්වේෂය තියෙන කෙනාට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒ නිසා මුලදී calm down වෙන්නට ඕන. අන්න ඒ කෙනා තමයි ඊට පස්සේ කායේ කායනුපස්සී විහෙරති මට්ටමට දැන් ටිකෙන් ටික යන්නේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේට අදාළ තවත් සූත්‍ර දේශනා අනුශාසනා ගානක් තියෙනවා. ඒ වගේ දැක්වෙන කාරණා තමයි අපි ඇයි කායනුපස්සනා වඩන්නේ? කායනුපස්සනා වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ අසුභය ගැන තියෙන සුභ සංඥාව දුරු කරන්න. වේදනුපස්සනාව වඩන්නේ සැප පිළිබඳව, දුක පිළිබඳව තියෙන සැප සංඥාව දුරු කරන්න. දුක අපට ඇත්තටම තියෙන්නේ අපි ඒක සැපයි කියලා හිතන් ඉන්නේ. අන්නේ නොදැනීම දුරු කරන්න තමයි වේදනුපස්සනා වඩන්නේ. චිත්තානුපස්සනා වඩන්නේ අනිච්චේ නිච්ච සංඥාව දුරු කරන්න. ලෝකේ අනිත්‍ය තියෙන්නේ, හැබැයි අපි නිත්‍යයි කියලා හිතන් ඉන්නේ. ධම්මානුපස්සනා වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනාත්මෙහි ආත්ම සංඥාව දුරු කරන්න. තමන්ගේ වශයෙන් නැති ලෝකයක් අපි පරිහරණය කරන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ තමන්ට මේක පාලනය කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අය වුණහසට ඒක තරක කරන්න. බුදුහාඳුනන ඔබ වහන්සේ අනාත්මයි කියලා කිව්වට මේක ආත්මයි, මේක මෙහෙම දෙයක් තියෙනවා කියලා සත්‍යක එහෙම ආවාද කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබට ඔබව පාලනය කරන්න පුළුවන් නම් ඇයි ඔබ වයසට ගිහිල්ලා ඉන්නේ? ඇයි ඔබ දැන් කුඩු වෙලා ඉන්නේ ඔයි? ඔබ හෙට ඔබ සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් නම් ඔබ වයසට යන්නන්නේ නේද කියලා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු කරුණ. අනාත්ම දේහ ස්වභාවය මේකයි. පින්නතුනි මෙන්න මේ එක් අපි ටිකෙන් ටික කායනුපස්සනා වඩන ආකාරය තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් මේ ධර්ම දේශනාව ඇසීමම පින්නතුනි තමන් දක්ෂ වෙන්නට ඕන මේකම භාවනාවක් කරගන්න. ධර්මයේ ඇසීමම විමුක්තායතනයක් කරගන්නට ඕන අපි. ධර්මය අහන මොහොතම විමුක්තියටපත් වෙන අවස්ථාවක්. හරියට තමන් අවධානයෙන් ධර්මය අහුවනම් ඒ අහන පමණට තමන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. එතකොට දැන් අපි සුතමේ ඥාණයෙන් අර දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකලා තමයි මේ වැඩේ පටන් ගන්න. මොකද්ද අවිද්‍යාසහගත ඇසෙන් යමක් බලනකොට ඒ බලන දේ නিত্য සැප ආත්ම වශයෙන් දැක්කොතින් බාහිර තියෙන දෙයක් මට පේන්නේ කියලා බැලුවොතින් තමන්ට ප්‍රපංච හටගෙන තමන් දුකටපත් වෙනවා. ඒ නිසා ඒකෙන් දුකටපත් නොවෙන්න නම් දිත්තේ දික්තමත්タン කියන අවසාන ඉලක්කයට තමයි යන්නට ඕන. ඒක මම දැන් දිත්තේ දික්තමත්タン දන්නවා කියලා තව කෙනෙක් එක තරග කරට හරියන්නේ නැහැ. මම දැක්කොත් දැක්ක විතරයි කියලා සමහර අය කියනවනේ. කිව්වට හැබැයි කවුරු හරි බැන්නොත් කියන් තියනවා. කවුරු හරි දෙයක් ඉල්ලුවත් ඇතැමිට බනිනවා. අර ලෝභ දේශයේ පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. හැබැයි කතා කරන්නේ දිත්තේ දික්තමත්タン කියලා. ඒක සුතමේ ඥාණයෙන් අපි දැනගන්නට ඕන. දැනගෙන ඒක යථාර්ථය බවට පත් කරන්න තමයි දැන් මේ පොළොට බැස්සේ අපි. දැන් මෙතන ඉඳන් ටිකෙන් ටික මෙන්න මේක දකින්න කොටම දකින් මාත්‍රයක් බවට පත් කරගන්න මේ වැඩ පිළිලයි මුලින් කරන්න. මුලදී අපි මැප් එක ගත්තාට අතට. මැප් එක නොගෙන අපිට වාහනේ නගින්න බෑ. ඇඩ්‍රස් එක ගන්න ඕන අපි. මේ ඇඩ්‍රස් එක තමයි දුකේ හට ගැනීම නිරෝධයේ පිළිබඳව දන්න නුවණ. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සුතමේ ඥානෙ ලැබුපිය කරමු. මෙන්න මේ කහපු ගමම්ම සමහර අය කියනකෝ අපේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ නේද කියලා. හරියට ඇඩ්‍රස් එකක් දීපු ගමන් වටේට බලනකෝ කොහෙද කියලා බලනවා. එහෙම බැලුවට පේන්නේ නැහැ. මේ ඇඩ්‍රස් එක දුන්නේ ඒක යන්නේ. අන්න ඒ වගේ තමයි අර දිත්තේ දිත්තමත්タン හෝ නැත්නම් අවිජ්ජාපච්චය සංඛාරං කියනකෝ යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා හෝ අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියලා හෝ මේ ගත්ත අපි මැප් එක. මැප් එක ගත්ත විතරට කෙලස් දුරු වෙන්නේ නැහැ. ඒ මැප් එක අරගෙන අපි වාහනේ නැගලා වාහනේ ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. අන්නේ යන යෑම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකෙදි මුලින් අපි කය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. අන්නේ කය තේරුම් ගැනීම සඳහා තමයි කායනපස්සනාව තියෙන්නේ. කොහොමද ඒක ඇති කරගන්නේ? මුලින් අපි තමන්ට එන ආස්වාස ප්‍රස්වාසය දිහා හොඳට බලනවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව, පිට වෙනකොට පිට වෙන බව බලමින් මේ ආස්වාස ප්‍රස්වාසය තුළ වර්තමානයේ හිත පිහිටුවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. මේ සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි, මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයක් කියන කෝ ටිකෙන් ටික බලන්න උත්සාහ කරනවා. ඒක බලන්න බලන්න හිතේ අර ආත්ම දෘෂ්ටි අඩු වෙනවා. ඒ වඩන ප්‍රමාණයට හට ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයෙන් හිත සමාධිමත් කරන විතරක් නෙවෙයි. ඒ සමාධිමත් වෙන පමණට ඔහු සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන පමණට ඔහු මොකද කරන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන එක බලනවා. එතකොට ඔබතුමිය ප්‍රශ්නයක් ඇහුවා සමත විපස්සනා දෙක ගැන. සාමාන්‍යයෙන් බුදුහාඳුරන්ගේ දේශනාවල තියෙන්නේ සමත පූර්වංගම විදර්ශනාව. ධර්මය අහලා සමත කමඨහනකින් හිත තැම්පත් කරගෙන ඒ තැම්පත් වෙච්ච හිතින් අනිත්‍යතාවය බැලීම තමයි සාමාන්‍ය දේශනා කරන ක්‍රමය. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව කුමන හෝ භාවනාවක් උපයෝගී කරගනිමින් වර්තමානයේ තුල සිත සමාධිමත් කරගන්නවා. හැබැයි මේක පටන් ගන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. කොහොම කෙනෙක්ද? සුතමේ ඥාණයෙන් මුලින් දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකපු අහපු කෙනෙක් තමයි දැන් මේ වැඩේ පටන් ගන්න. ඒ නිසා ඔහු හුස්ම ගැනීම බල බල හිත සමාධිමත් වෙනකොට අනේ මට හරිය සනීපය දැන් හුස්ම ගන්න පිට වෙනකොට කියලා ඒ තෘප්තිය නවතින්නේ නැහැ ඔහු. හිත සමාධිමත් වෙච්ච පමණට ඔහු අනිත්‍යතාවය බලනවා. අනිත්‍යතාවය බලන පමණට අර දිත්තේ දිට්ඨමත්සන් කියන මට්ටමට සමීප වෙනවා. අනිත් කාරණේ තමයි ඔබතුමා අහපු ප්‍රශ්නේ ආනාපාන සතිය ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති භාවනාවයි. ආනාපාන සති භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමත භාවනා, අනිත් එක විදර්ශනා භාවනාව. සමත භාවනාවෙන් කරන්නේ වර්තමාන හිත කුසල අරමුණක දියුණු කරන එක. ඒ සමතම් කමඨහන් අතුරින් 40න් එකක් තමයි ආනාපාන සතිය කියන්නේ. අනිත් කමඨහන් 39ම පැත්තකින් තියලා ආනාපාන සතිය වෙන පැත්තකින් තියන්න පුළුවන්. ඒක වෙනසක් තියෙනවා. මොකද වෙනස? වෙනස තමයි අනිත් සමත කමඨහන් වලින් කරන්නේ කුසල විතර්කයක් ඉස්මතු කරමින් අකුසල විතර්කය දුරු කරනවා. මෛත්‍රියේ බුදුගුණ, සංඝගුණ, දහම් ගුණ ආදී වශයෙන් ඒ කුසල අරමුණකින් අකුසල් විතරක යටපත් කරනවා. හරියට ඇණයක් ගහලත් කලින් තිබුණු ඇණ අයින් කරනවා. ආනාපාන සතිය කරන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස්. ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් යන්නේ. ඒක විශේෂ භාවනාවක්. ඒක බුදුදහමෙහි මහා පුරුෂ භාවනා විදිහට සැලකෙනවා. අනිත් කාරණේ තමයි දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එන්නේ ආනාපාන සතියේ මුල් පියවර විතරයි. ගිරිමානන්ද සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ, ආනාපාන සති සූත්‍ර ආදී සූත්‍ර තියෙනවා. ඒ වගේදි මේක ක්‍රම 16කට විස්තර කරනවා සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට. එතකොට හරියට Taman ධර්මඥානය ඇතුවනම් පටන් ගත්තේ එකම ආනාපාන සතියෙන් උනත් අවසානයේ දක්වාම Tamanට යන්න පුළුවන්. ඊට මාවත විස්තර කළා තියෙනවා. සමත පූර්වාංගම විදර්ශනාවක් වගේම විදර්ශනා පූර්වාංගම සමතේකුත් තියෙනවා. සසරේදී හුඟා ප්‍රඥා දිනු කරපු අය බුදුහාමුදුරන්ට හමු වුණාම බාහ්‍ය දර්ශීරිය, පොකුසාති, සරුවත්තාමඳුරෝ, පස්සක මහණුන් ඒ වගේ අයට බුදුරජාණන් වහන්සේ ඍජුවම විදර්ශනා පූර්වාංගම සමතේ පැත්තට දේශනා කළා. අනුශාසනා කළා. ස්කන්ධ, ධාතු, ආයතන, පටිසම්පාද, නාම රූපවල හට ගැනීම නිරුද්ධියම බලන්න කියලා ශනික වේයට දේශනා කළා. පටිසම්පාදයේ ගැඹුරම කාරණා. ඔවුන් ඒකට හිත තියලා ඉක්මනින්ම දිග කාලයක් සමතේ නොවඩා විදර්ශනාවෙන්ම දුක් කෙලවර කළා. මේ ක්‍රම දෙකම බුදුදහමේ තියෙනවා. සමතේ පාදක වෙච්ච විදර්ශනාවකුත් තියෙනවා. විදර්ශනාව තුලින්ම හිත සමාධිමත් කරන ක්‍රමිකුත් තියෙනවා. නමුත් වැඩිපුර දේශනා බුදුදහමේ තියෙන්නේ සමත පූර්වගම විදර්ශනා ක්‍රමයේ තමයි තියෙන්නේ. ඇයි ලෝකයේ වැඩිපුර හිටියේ සාමාන්‍ය ජනතාව? සාමාන්‍ය ඵල සූත්‍රය වැනි බොහෝ දීර්ඝ සූත්‍රවල දැක්කෙන්නේ සමතේ ටිකෙන් ටික ප්‍රථම ඥානයේ පටන්ම දිනු කරලා ඊට පස්සේ විදර්ශනාවට යන ක්‍රමයක්. සතිපට්ඨාන සූත්‍රයේ තේමයි දැක්වෙන්නේ. හොඳයි පින්වතුනි, දැන් මේ කය අවබෝධ කරගන්න යන්නේ ආනාපාන සතියෙන් හිත තැම්පත් කළා. ඊට පස්සේ ඉරියාපත පබ්බේ කියලා එකක් තියෙනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති, සයනෝ වා සයනෝ මිති පජානාති. ওই වගේ තමන් කරන සතර ඉරියව්ව යෑම, ඉඳගෙන හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, හාන්සිවල සිටීම, මේ හතර ගැන ඉන්න ඉරියව්ව ගැන නිතර අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉඳිමින් මේ ශරීරයේ හට ගැනීම නිරුද්ධියම දකිනවා. මේ ඉරියව්වල හට ගැනීම නිරුද්ධියම දකිනවා. මේක සත්‍යයේ පුද්ගලයක් කරන දෙයක් නෙවෙයි, හේතුඵල ධහම මත ක්‍රියාත්මක වන මේ ක්‍රියාදාමයක් කියනකෝ දකිනවා. ඒකෙනොත් ටික ටික හෝ හිත දියුණු කර ගන්නවා. එතනින් නවතින්න ඊට පස්සේ සම්බඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යාම දක්වාම තමන් කරන සියලුම කටයුතු අවධානයෙන් කරන ක්‍රියාවලියක් තියෙනවා. ඔබ මොකක් කළත් ඔබට කුසල වැඩෙන විදිහට කරන්න පුළුවන් ඔබ සිහියෙන් කරනවා. ඒ කරන මොහොතේ ඒ ක්‍රියාවලියක් සිද්ධ වුණා හේතුඵල ධම මත හිත මුල් වෙලා ඒක නිරුද්ධ වෙනවා කියලා දකිමින් කරන්න පුළුවන් නම් ඒකෙත් අපි සමුදේ වේ දකින්න දක්ෂ වෙනවා. එතනින් නවතින්නේ නැහැ, තවදුරටත් ඉදිරියට යනවා. පටික්කුල මානසිකාරයට යනවා. තමගේ ශරීරයේ තියෙන කෙස්, ලොම් නියදත්තාදී වශයෙන් මේ කොටස් 32. ආහාර මුල් වෙච්ච මේ හේතු නිසා හටගත්තා විඥානයේ පාදකව ඒ කරුණවල ආහාර නිරුද්ධයෙන් මේක නිරුද්ධන ආකාරයත් ඔහු දකිනවා. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. මේක අනාත්ම ස්වභාවයක් කියලා ඔහු තේරුම් ගන්නවා. තව තවත් ගැඹුරට යනවා. ගිහිල්ලා ධාතු මනසිකාරයේ කියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරෙන් තමයි රූපය හැදිලා තියෙන්නේ. ආහාර මුල්ලලා ආහාර නිරෝධයෙන් මේක නිරුද්ධන ආකාරය ධාතු මනසිකාරය ඔස්සේ බලන්න. මේ හැම දෙයකින්ම කරන්නේ හිත අතීතයට අනාගතයට දුවන හිත තමන්ගේ ශරීරය පිළිබඳව අවධානය යොමු කිරීම. කොහොම ගිහිල්ලා ඊට පස්සේ නවසීවතික කියලා උද්දුමාතක විනීලක විපූපක ආදී වශයෙන් ශරීරය මිය ගියාට පස්සේ තමන්ගේ ශරීරයට වෙන දේවල් ටික කලින්ම සිහිපත් කළා තියෙනවා. වෙන කෙනෙක් තමන් දැකපු දෙයක් හෝ පින්තූරකින් හෝ දැකපු දෙයක් තමන් මෙනෙහි කළා. මගේ ශරීරයත් අනාගතයේ මෙහෙම වෙන දෙයක් නේද කියලා බලනවා තමන්. කඩුගානේ පින්නතුනි විනාඩි දෙකක් හරි බලලා තියන්න ජීවිතේ. ඒක මහා කුසලයක් ඒක. ඇතැම්මිට ඒ වඩන විනාඩි දෙක ඔබට සුගතිගාමි වෙන හේතු වෙනවා. එහෙම වෙච්ච අවස්ථාව ගැන වර්තමානයේ සාධක තියෙනවා. අපායට යන්න ගිහිල්ලා නූලෙන් බේරිලා ආපු අවස්ථාව ගැන විස්තර තියෙනවා. මල ගෙදරකට ගිහිල්ලා එක පොඩි වේලාවක් අනෙත් මම මැරෙනව නේද කියලා හිතලා ඒකේ සිතුවිල්ලෙන් සුගතිගාමි වෙච්චා ඉන්නවා. ඒ තරම් රැකවරණයක් වෙනතුනි මේ ධර්ම තුල අපට තියෙනවා. ඉතින් බලන්න මේ ශරීරය මිය ගියාට පස්සේ අත්වන ස්වභාවය බලන්න. මෙහෙම ලස්සනට තිබුණට මේ වගේ ස්වභාවයක් නේද මේක කියලා මෙන්න මේ ශරීරයේ හට ගැනීම නිරුද්ධියම තමන් දකිනවා. දකින්න දකින්න හිත තැම්පත් වෙනවා, අවබෝධයටපත් වෙනවා, ආත්ම සංඥාවට ටිකෙන් ටික පහර වදිනවා. යම් කෙනෙක් අවශ්‍ය නම් මේ එකම කයනුපස්සනාව තුල මොහොත අනිත් දහම් ටිකක් වඩා ගන්නට පුළුවන් කැමතිනවා. නමුත් සාමාන්‍ය ස්වභාවය තමයි තව තවත් වේදනුපස්සනාදී ඉදිරි අනුපස්සනාවටත් ගමන් කරනවා. වේදනාවක් එනකොට තමන්ට සැප දුක් සැප වේදනාවක් එනවනම් ඒක සැපක් කියලා දැනගන්නවා. දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් කියලා දන්නවා. එහෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ආයතන හයෙම්ම තමන්ට එන සැප දුක් ගැන තමන් දැනගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අදුකම සුඛං ආවේදනං. තමන්ට දැන් මේ වෙලාවේ දුකක්වත් සැපක්වත් නැහැ. තමන් ඒකත් දන්නවා මේ වේදනාව කියන කිස්පරසෙන් හටගත්තේ ඒකත් දිගට තියෙන දෙයක් නෙවෙයි ඒකත් වෙනස් වෙනවා කියන එක තමන් දන්නවා. ඒ නිසා සැප වේදනාවක් ආවයි කියලා හුඟක් උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. දුක් වේදනාවක් ආවයි කියලා හුඟා දුකටපත් වෙන්නෙත් නැහැ. උපේක්ෂාවක් ආවයි කියලා ඒක දිගටම රඳව ගන්න පුළුවන් කියලා හිතන්නෙත් නැහැ. මේක අනාත්ම ස්වභාවය හො දකිනවා. මෙහෙම ගිහිලා ටිකෙන් ටික සාමි සංවාසුකං වේදනං වේද්‍යාමේති සාමි සංසුකං වේද්‍යාමේති පජානාති. සාමිස සුඛ, සාමිස කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය පිනවීම අරබයා කරන කටයුත්තකදී ඇතිවන සැපය. තමන් කෑමක් කනකොට ඒකෙන් රසයක් වින්දනය කරමින් නම් කරන්නේ මේක මේ විදිය සැපයක් කියලා දකිනවා. ඒකත් හේතුඵල ධම්ම මත හටගත්තේ මේක දිගට තියෙන දෙයක් නෙවෙයි මේක හේතු නිසා හටගත්තේ මේක නිරුද්ධ වෙන කෙනෙක් දකිනවා. එහට රූපයක් දකිනකොට ලස්සන කෙනෙක් දකින්න පුළුවන්. මේක මෙහෙම ඇති හටගත්තා මේ ඡායාවෙන් එහාට ගියම මේක ඉවරයි කියලා දන්නවා. නමුත් අපේ අවිද්‍යාව ඒක පිළිගන්න සූදානම් නැහැ. දැක්කට පස්සේ තාම හිතේ තියෙන ඔය දැකපු ඇඳුම ඇඳගෙන ඒ විදියටම හිනාවෙවි ඉන්නවා කියලානේ. නමුත් ඒක ඊළඟ මොහොතේ වෙනස් වෙලා තියෙනවා. තමන්ගේ වසඟේ නෙවෙයි ඒක තියෙන්නේ. නිරාමිසං වාසුකං නිරාමිසං සුඛං වේද්‍යාමිති පජානාති. තමන් භාවනා කරනකොට මේ ධර්ම මාර්ගය යන අදහසින් භාවනා කරනකොට ඇතැමිට ආනාපාන සති කරන්න පුළුවන්, බුදුන වඩන්න පුළුවන්, තමන්ට මනසට ලොකු සතුටක් එනවා. තමන් ඒක අත්විඳිනවා දකිනවා. හැබැයි ඒක තමන් විදියට ගන්න නැහැ. මේක නිත්‍ය දෙයක් වශයෙන් සැප ආත්ම වශයෙන් ඔහු ගන්නෙ නැහැ. ඒකත් ඒ ස්පර්ශ නිසා හටගත්තු වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. අනාත්ම සංඥාවෙන් බලනවා. තමන් වේදනා විඳින දෙයක් නෙවෙයි මේක මේ හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා දකිනවා. ඒක තමන්ගේ කරගන්න යන්නේ නැහැ. තව දුරටත් ඉදිරියට යනවා. නිරාමිසං සුඛං නිරාමිසං දුක්ඛං ආදී වශයෙන් තමන් භාවනා කරද්දී සාමිසං වා සුඛං නිරාමිසං වා දුක්ඛං තමන් ඇතැම් විට තමන් වැඩක් කරද්දී යම් කිසි දෙයක් රැකියාවක් කරන්න උපයන්නේ යද්දී ඇතැම් විට තමන්ට දුකක් එන්න පුළුවන්. ඒක සාමිස දෙයකින් වෙන දුකක් කියන එක තමන් දන්නවා. ඒකේ අනිත්‍යතාවය දකිනවා. ඊට පස්සේ නිරාමිසං වා දුක්ඛං තමන් ඇතැම් විට භාවනා කරන්න යනවා. ඒක ඉරියව්වක වාඩි වෙලා ඉන්නකොට හුඟක් අමාරුයි. තමන් දන්නවා තමන් මේක කෙලෙස් ඇති කරගන්න යන දෙයක් නෙවෙයි. කිහිල්ල ලැබිච්ච දෙයක් නෙවෙයි. මේක තමන් කෙලෙස් දුරු කරගන්න මේ විරාගී මාවත යනකොට තමන්ට ඇති වෙච්ච අත්දැකීමක් කියලා දකිනවා. එතනින්ම නිරෝධයටපත් වෙනවා. මේ විදිහට වේදනාව ගැන තමන් වේදනාවේ හට ගැනීම නිරුද්ධියුම් දැකලා වේදනාවත් තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට චිත්තේ චිත්තානුභස්සේ විහෙරති. සිතට සිත හට ගන්නකොට රාගසහිත සිතක් නම් රාගසහිතය කියලා දැනගන්නවා. විතරාගී හිතක් නම් විතරාගී හිතක් කියලා දැනගන්නවා. දෝෂසහිත සිතක් නම් දැන් මට තියෙන ද්වේෂසහිත සිතක් කියන එක ඒකත් දැනගන්නවා. ද්වේෂසහිත හිතක් නම් ඒකත් දැනගන්නවා. ඒකේ හට ගැනීම නිරුද්ධියම දකිනවා. ඒ සිත නැති කරගන්න යන්නේ නැහැ. චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි දෙකේ වෙනස අපි දැනගන්නට ඕන. දෙක බොහොම ළඟින් යන්නේ. චිත්තානුපස්සනාවෙදි කරන්නේ ඒක තියෙන දේ තියෙන හැටියටම බලලා ඒකේ හට ගැනීම නිරුද්ධියම බලනවා. ධම්මානුපස්සනාවේදී ඊට වඩා ගැඹුරට යනවා සිතවිලි බලන්නේ. සිත ඇ සිතවිලි කියන දෙක වෙන් කරන්න බෑ. අපි මේ ඔක්කොම කරන්නේ මනසින් මේ කරන්නේ. බාහිර ලෝකයේ තුල මෙන්න හිත මෙන්න සිතවිලි කියලා වෙන් කරන්න බෑ. ඒක හරියට තේයි වතුරයි එකට එකතු වෙලා තියෙන වගේ. Taman තේක බොනකොට තමයි දන්නේ මේක මේ දෙකේ වෙනස මොකද්ද කියලා. ඒක නුවණින් දැනගන්න ඕන දෙයක්. ඒක බාහිර ලෝකයේදී අපිට පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සියලුම දේවල් අපි වඩන්නේ මනසින් මනස දිනු කරන්න ගමනක් මේ. එතකොට සිත සරාග, වීතරාග, සදෝෂ, වීතදෝෂ, සමෝහ, වීතමෝද ආදී වශයෙන් බලනවා. ඒ හිත ඇති උනේ නාම රූප නිසා නේද? නාම රූප නිරෝධයෙන් එක නිරෝධන ආකාරය දකිනවා. සත්පුද්ගල සංඥාවෙන් නොගෙන අනිත්‍යෙහි නිට්ඨ සංඥාව වඩන්නට. අනිත්‍ය පිළිබඳව තියෙන නිට්ඨ විපල්ලාසය දුරු කරන්න. මේ චිත්තානපස්සනාව හේතු වෙනවා. තවදුරටත් අත් වූ විදිහට යනවා ධම්මානුපස්සනාව වඩනවා. ධම්මානුපස්සනාව වඩනකොට මොකද්ද වෙන්නේ? ඔහු කරුණු කීපයක් ගැන අවධානය යොමු කරනවා. මේ ධම්ම කියන එක ඉතාම සංකීර්ණ වචනයක් බුදුදහමේ තියෙන. විවිධ අර්ථකථන තියෙන විවිධ තැන්වල. මුළු සමස්ත බුද්ධ වචනයටම ධම්ම කියලා කියනවා. සීල සංස්කාර වලට ධර්ම කියලා කියනවා. සිතවිලි වලට ධර්ම කියලා කියනවා. හොඳ දේවල්ට ධර්ම කියලා කියනවා. මෙතන මේ ධර්ම කියලා කියන්නේ සිතවිලි වලට. හොඳ නරක දෙපැත්තටම ධර්ම කියලා මෙතන කියනවා. නීවරණ වලටත් කියනවා. ඒ වගේම සතිපට්ඨාන ආදී බොජ්ජංග ආදී කාරණාවටත් මෙතන ධර්ම කියලාම කියනවා. තමන්ගේ ළඟ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී මේ නීවරණ තියෙනකොට තියෙන වෙලාවේ දැන් ඇතයි කියන එක දන්නවා. ඒක නැති වෙච්ච වෙලාවේ නැති වුණා කියන එක දන්නවා. හටගත්තු එක නැති වෙන විදියක් දන්නවා. නැති වෙච්ච එක නැවත නූපදින ක්‍රමයක් ඔහු දන්නවා. දැන් ටිකෙන් ටික ඉදිරියට යනවා දැන් මේ. අර මුලින් කයනපස්සනෙන් පටන් ගත්ත එක දැන් මොහු ටිකෙන් ටික ශක්තිමත් යනවා. ඔහු එක නිකම්ම නෙවෙයි හැමතෙම උත්සාහයෙන් කළම යටපත් කරගන්නවා. දෙඩ රාගයක් නම් අර කලින් වඩපු තමන් ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය ආදී දේවල් මෙතනට ඇප්ලයි කරනවා. අන්න ඒ නිසා තමයි මුලින් ඒ දේ අවශ්‍ය වෙන්නේ. ඒ කරපු දේවල් රාගය සහිත අරමුණක් ඇති වුණාම අපිට මේක කරන්න බෑ. කලින් තමන් වඩලා තියෙනවා නම් ඒ වඩපු පමණට මෙතෙන්ට තමන්ට ඒක ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්. මේ විදිහට නීවරණ ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. ඒ නීවරණත් මේ මට හටගන්න නීවරණ නෙවෙයි, හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක දකිනවා. ඊළඟ ස්කන්ධ හැම මොහොතෙම ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ, මේ කුමන ආයතනයකින් අරමුණක් ගත්තත් යමක් හඳුනගත්තත් හඳුනගත්ත කියලා කියන්නේ මුල් අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒක අතීත කර්ම විපාක විදියට. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක විපාක මට්ටමේ තියෙන්නේ. ඒ හටගත්තු විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හරියට නොදැනගත්තොත් ඒ හටගත්තු ස්කන්ධ පංචකය ගැනම අවිද්‍යාවෙන් හිත යොමු කළා ඒකම උපාදාන ස්කන්ධ පංචකයකට පත් වෙනවා. ඊට පස්සේ ඒක රාගදේශ හට ගන්නවා. මෙන්න මේ ස්වභාවය හොඳට නුවණින් බලනවා මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමත් නිරුද්ධ වීමත් දකිනවා. එතකොට ස්කන්ධ වලට හිත තියෙනකොට ස්කන්ධ වල හට ගැනීම නිරුද්ධ වීම දකිනකොට ඔහුගේ ස්කන්ධ උපාදාන ස්කන්ධයක් ගොඩනගෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපට ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයක පරිදුරු කරන්න බෑ. ස්කන්ධ පංචකයට නොවන තියෙනකොට ඒකේ හට ගැනීම නිරුද්ධියම දකින්න ඒකෙන් දෙවෙනියට හටගන්න උපාදාන ස්කන්ධ පංචකය ගොඩනැගීම ටිකෙන් ටික අඩු වෙනවා. මේකයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ පංචකයේ සමුදය බලන මේක විශේෂ කාරණයක් බුදුහාමර දේශනා කරනවා. මේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිසෙකුට තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න තියෙන මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකය කියලා. මේක තමයි අපේ ජීවිතය යටින් යන යථාර්ථය. අපේ දරුවෙක් ඉන්නවා, වාහනයක් තියෙනවා, මං හොඳ රැකියාවක් කරනවා, මට ලස්සන ඇඳුම් තියෙනවා, මට ලස්සන මල්වත්තක් ගයක් තියෙනවා කියලා අපි මොනවා කිව්වත් යටින් යන්නේ මොකද්ද? යටින් යන්නේ එක මොහොතක සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල නිකන් නෙවෙයි, රූපාදී ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධයක් විදිහට ගත්තු ලෝකයේ තුලයි අපට මේ පුද්ගලයා බාහිර පේන්නේ. බාහිර පුද්ගලයක් ඇතැයි කියලා තමන් ලැබු පටික සම්පස්යෙන් අධිවචන සම්පස්යට යනවනම්, අධිවචන සම්පස්යෙන් පටික සම්පස්යට යනවනම් ඒ දෙකෙන්ම කියන්නේ තමන් ලෝකයේ තුල ඉන්නවා කියලා. ඒ දෙකෙන්ම කියන්නේ තමන් දුක ස්පර්ශ කරමින් ඉන්නවා කියන එක. එතකොට යම්කිසි කෙනෙක් මෙහි හට ගැනීම නිරුද්ධ වීම දකින්න දක්ෂ වුණොත් ඔහුගේ හිත බාහිර ලෝකය තුල බැසගන්නේ. මේක මහානිධාන සූත්‍රයෙන්නේ. පටික සම්පස්සේ කියන්නේ තමන්ගේ ඇස කන නාසය දිව කය කියන ඒ ආයතන පහට ඇතිවන ස්පර්ශයට පටික සම්පස්සේ කියලා කියනවා. මනේන්ද්‍රියට ධර්මාලම්බන ස්පර්ශ වීමට කියන ආදිවචන සම්පස්සේ කියලා. එතකොට නාමකායේ පටික සම්පස්සේට යනවා, රූපකායේ ආදිවචන සම්පස්සේට යනවා. ඒ කියන්නේ තමන් ගැට සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලට අදාළ රූපයක් නිර්මාණය කරනවා. රූපයක් බලපු ගමන් රූපයට අදාළ සිතුවිලි ටිකක් මේ පැත්තෙන් ගොඩනගා ගන්නවා. දැන් අම්මා කියලා ශබ්ද ඇහෙනකොටම ඇහුනේ කනට. ඒක පටික සම්පස්සය. ඒ හටගත්තේ ඊට පස්සේ ඒකත් එක්කම ආදිවචන සම්පස්සයට යනවා. ඒකට අදාළ රූප ටික තමන් නිර්මාණය කරගන්නවා. තමන්ට ඇතැමිට සිතට සිතුවිල්ලක් ආවනම් ආදිවචන සම්පස්සය හටගත්තනම් ඊට අදාළ අනිත් පැත්තට යා පටික සම්පස්සයට යනවා. ඒක බලාගෙන හොයාගෙන යනවා ඊට පස්සේ. අවිද්‍යාව නිසා මේ දෙපැත්තට අපි දෝලණය වෙනවා. එතකොට මේ අපි සාකච්ඡා කරමින් ආවේ ධම්මානුපස්සනාව ස්කන්ධ ගැන. මේ ස්කන්ධ ගැන අවබෝධ කිරීම තමයි ඇත්තෙමිට ස්කන්ධ පංචකයක් තිබුණට මේ පහ අවබෝධ කරන්න අපට ලොකු උත්සාහයක් දරන්න වෙනවා. වැඩි දෙයක් තියා රූප ස්කන්ධය වුණත් අපට ලොකු පරිශ්‍රමයක් දරන්න අවබෝධ කරගන්න. ඇයි මේ ස්කන්ධ පංචකයේ කිසිදු දෙයක්. දැන් අපි මේ සම්පූර්ණ කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිටිය පැති නම් වරදව ගන්න එපා. මේ ස්කන්ධ පංචකයේ කිසිම දෙයක් කලින් නිර්මාණය වෙච්ච ඒවා නැහැ. රෙඩිමේඩ් ඒවා මොකුත් නැහැ. මේ සියලුම දේවල් අපි අර උණු වතුර ටික රත් කරගෙන, වතුර ටික රත් කරගෙන තේ කොළ සීනි දාලා ඒවලට හදාගන්න තේ එකක් වගේ අපේ අවිද්‍යාවේ පමණට මේ වෙලාවේ නිෂ්පාදනය කරගන්නවා. මේ වෙලාවට මානසයේ ස්වභාවයනුව පේන ලෝකේ තමයි දැන් මේ පේන්නේ. අවිද්‍යාව වෙනස් වුණොතින්, කර්මය වෙනස් වුණොතින් මේ පේන ලෝකේ සම්පූර්ණ වෙනස් වෙනවා. මීට වඩා සත්තු ගණන් පේන්න ගන්නවා. දැන් මම ඔබට බැන්නොත් මේ වෙලාවේ හිතට දෙන මොනහරි කිව්වොත් ක්ෂණිකව ඔබ ආයතන දෙක වෙනස් වෙනවා. ඊට පස්සේ බලනකොට මම වෙනස් විදිහකට ඔබට පේන්නේ. මම විතරන්නේ මගේ කණ්ණාඩිය දැකත් තැඹ කේන්තියි. මේ පාවිච්චි කරන බඩු මාන්නත් එක්කම ඊට පස්සේ ආයතන ඔක්කොම වෙනස් වෙනවා අභ්‍යන්තරික තැන සමහර. පින්නතුනේ මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ මේ අපි හැම වෙලාවෙම අවිද්‍යාවේ පමණට නිස්පාදනය කරගන්න ලෝකයා මෙන්න මේ අවිද්‍යාවේ ප්‍රබලත්වය අඩු කරන්න තමයි අර ආනාපාන සති ඉඳන් සමුදේවය බලමින් මේකේ තියෙන මේ අවිද්‍යාවේ දැඩි ගතියට අපි යකුළු පහරවල් හෙල කරන්නේ මේ පහර දෙන්නේ අපි මේ ටිකෙන් ටික මේකේ බලය ප්‍රමාණය අඩු කරන්න තමයි මේ සම්පූර්ණ ගමන් මඟ තියෙන්නේ. ඊළඟට ආයතන ඇස රූපය කන ශබ්දය මෙන්න මේ දේවල් හේතු ඇති කල්ලි හට ගන්නවා එතනම නිරුද්ධ වෙනවා කියලා මේවත් කිසිදු දෙයක් ස්ථිරව කලින් තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතට තමන් නිර්මාණය කරගන්නේව කියලා දකිනවා. මේ ඇසවත් රූපයවත් කලින් තියෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ එක විට පෙර පසු නොවේ රූපයත් ඇසත් හටගන්නවා. ඔබට හිතෙන්න පුළුවන් ඔබ දකින්න කලින් මේක තියේ කියලා නේ. ඒ සම්මුති සත්‍ය අනුව තමයි අපි හිතන්නේ. නමුත් පරමාර්ථ සත්‍ය අනුව ගත්තොත් මේ ඇස දල්වා බැලීමත් රූපියත් චක්කු විඥාන ආදී මේ සීල කරුණු එක විට පෙරපසන විහට ගන්න. හට ගන්න විතරක් නෙවෙයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වතර තියෙන හරි තියෙන වතර. පෙරපස නොවේ මේ නිෂ්පාදනය කරගන්න ආයතන ලෝකයක් අපිට මේ තියෙනවා. ඊතරක් නෙවෙයි පින්නතුනි ආයතන කුසලතාවය කියලා එකක් බුදුදහමෙන් දැක් වෙනවා. ඒ මොකද්ද? මේ ආයතන තේරුම් ගන්න එක. ඇස තියෙනවා, රූපය තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා. මේ වගේ ආයතන 12ක් තියෙනවා. මේ ආයතන 12න් අපට දකින්න පුළුවන් ආයතන කීයද? ඇස තියෙනවා, රූපය තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා, නාසය, ගඳ, සුවඳ මේවට කියන ආයතන කියලා. මේ ආයතන වල දක්ෂතාවය ඇති කරගන්න කියලා බුදුහාම දේශනා කරනවා. You should be skillful in senses කියලා. මොකද්ද මේ ආයතන කුසලතාවය කියලා කියන්නේ? මේ ආයතන යථා ස්වභාවය තේරුම් ගන්න එක. මේ ආයතන 12න් ආයතන කීයක්ද බලන්න පුළුවන් Tamanට? ඔබට බලන්න පුළුවන්ද ඔබගේ ඇස? ඔබට බලන්න පුළුවන්ද කන? නාසය බලන්න පුළුවන්ද? දිව බලන්න පුළුවන්ද? එකක්වත් බලන්න බෑ. මේ ආයතන 12න් එක ආයතනයයි පේන්නේ. රූප ආයතන විතරයි. ඔබ මේ බලනකොට ඔබට පේන ඇස නෙවෙයි, ඔබට පේන්නේ රූප ආයතනයි. මේක බලනකොට ඔබට පේන්නේ සෝතාතින නෙවෙයි, රූප ආයතනයි. ඔබ මේ ඇඟට ගහනකොට ඔබ ගහන්නේ රූප ආයතනෙට නෙවෙයි කාය ආයතනෙට. ඒ කය ප්‍රකට වෙන්නේ ඒක ස්පර්ශ වීමත් එක්ක. ඔබට කය බලන්න බෑ. ඔබ බලන්නේ රූපය. මෙන්න මේ වගේ පිනතුන් මේක ඉතාම සරල එකක්. මේ සරල දේවල් අපට නෑනේ තේරුම් ගිහලා තිබෙන්නේ. එහෙනම් අපි කොච්චර දුරක් යන්න ඕනද? හිතාගන්න පුළුවන් නේ? මේ ස්කන්ධ පංචයෙන් රූපය ගැන ඉතාම සරල කාරණයක් විතරයි මේ කිව්වේ. එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන අවබෝධ කරගන්න තව කොච්චර දුරක් අපි යන්න අවශ්‍ය වේද? බුදුහාම දේශනා කරනවා ස්කන්ධ පංචයෙන් රූප ස්කන්ධය හරියට කෙනෙක් පිරිසිදු දැනගත්තොත් ඒක නා නවතින අනාගාමී වෙලා කියලා. රූප 28ක් ගැන බුදුදහමේ දැක්කනවා. මේ හැම කරුණක්ම දැන ගන්නකොට වෙනතුනි අපේ බුද්ධිය පුදුම විදියට විකසනය වෙනවා. අපේ අවිද්‍යාව අඩු වෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද මේ වගේ දහමක් බුදුවරයෙක් මුණ නොගැසුණා නම් අපට අහන්න ලැබෙන්නේ නැහැ නේද කල්පයකට කියලා අපට අවබෝධය ලැබිලා. මේ අවබෝධය නැති නිසාම තමයි අපි මේ රූපය කරා මෙච්චර බැඳිලින්නේ. රූපය මම මගේ කියලා දැඩි ආසාවෙන් වැළඳගෙන ඒ රූපය වෙනස් වෙනකොට අපි අප්‍රමාණ දුකට වැළපීමට පත් වෙන එකයි. ඒ රූපය හොයාගෙන මිනිස්සු සියදිවි හානි කරගන්නේ. ඇතැම් විට බොහෝ දේවල් ලෝකෙට හානිය කරන්නේ මේ රූපය හොයාගෙන ගිහිල්ලා. මේ රූපය යථාර්ථය දන්නේ නැති නිසා. මේක දකින්න නම් මිනිස්සයා කොච්චර නිවන සැනසෙන පුද්ගලෙක් වෙනවද? මේ විදිහට පින්නතුණි ආයතන ගැන දක්ෂතාවය ඇති වෙන්නට ඕන. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන දැන් මෙහෙම ටිකෙන් ටික යනකොට මේ තැනත්තාගේ සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්‍ය බොජ්ජංග ටිකෙන් ටික දිනු වෙනවා. තමන් ළඟ ඇති සම්බොජ්ජංගේ දැන් ඇතයි කියලා දන්නවා. තියෙන සම්බොජ්ජංගේ දිනු කරන ක්‍රමයක් දන්නවා. නැති සම්බොජ්ජංග ඇති කරගන්න ක්‍රමයක් දන්නවා. ටිකෙන් ටික මේ සතිපට්ඨාන නැමැති භූමිය තුල ඉන්නකොට අනිත් සියලුම ගුණධම් ටික වර්ධනය වෙනවා. බොජ්ජංග ධර්ම වැදෙනවා. බෝධියට අංගයක් විදියට යා මේ සති ධම් විද්‍යාදී කරුණු වලින් ඔහු සන්නද්ධ වෙනවා, ශක්තිමත් වෙනවා. තවත් ගැඹුරට යනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සත්‍ය චතුරාර්ය සත්‍ය අර කලින් සුතමේ ඥාණයෙන් අසහා දැනගත්තු කාරණා හොඳට විනිවිද පේන ගන්නවා දැන්. හරියට අර කලින් මැප් එක හරහා දැනගත්තු එක ඒ මැප් එකේ තියෙන ලිපිණයට ඒ ගමනාන්තියට දැන් Taman ටිකින් ටික ළඟා වෙනවා. දුකේ හටගන්න නිරුදන ආකාරය Tamanට පේනවා. ඒ විතරක් නෙවෙයි ඇස හට ගන්නකොටම පින්නතුනි කරුණු 10ක් එක විටම හට ගන්නවා. මොනවද? ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සනා වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප විතක්ක, රූප විතර්ක, රූප සංචේතන ආදී වශයෙන් එක විටම ඇස 15 වෙනා කියන කරුණු 10ක් පෙරපසුන විහට ගන්නවා. කනත් එහෙමයි. කන, ශබ්දය, සෝත විඥාන ආදී වශයෙන් මේ දේවල් ක්ෂණිකව හට ගන්න විදිය මේ 6ක් 10ක් දක්වා 60ක් වෙනවා. ඒ හැටේ හට ගැනීම නිරුද්ධ වීම හොඳ දකිනවා. මෙහෙම දකින දකින මෙතන තර මොකද වෙන්නේ? ටිකෙන් ටික අර දැඩි පුද්ගල සංඥාවන් ගත්ත දේවල් ටිකෙන් ටික අඩු වෙනවා. මේ රූපය තමන්ගේ කියලා ගත්තු ගැතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ ඔහු කලින් ආනාපාන සතිය වඩලා තියෙනවා, ධාතු මනසිකාරය වඩලා තියෙනවා, ඉරියාපත වඩලා තියෙනවා, සම්පජඤ්ඤය වඩලා තියෙනවා, පටිච්චසමුප්පාද මනසිකාරය වඩලා තියෙනවා. මේ කරුණ ඔහුට ප්‍රකට වෙනවා දැන්. ඇයි කලින් තමන් වඩපු ඒවා තමයි තමන්ට දැන් මේ ප්‍රකට වෙන්නේ. වේදනාවක් එනකොටම දන්නවා මේක තමන්ගේ දෙයක් නෙවෙයි, මේක හේතු නිසා හටගෙන නිරුද්ධන ආකාරයක් කියලා තමන් මැදහත් වෙනවා. තමන්ගේ කියලා ගන්නෑ ඒක. ගන්නෑ කියලා හිතර නොගන්නව නෙවෙයි. අර අවබෝධය නිසා, අර ප්‍රැක්ටිස් එක නිසා තමන්ට ගන්න බෑ දැන්. අපිට අවබෝධය තියෙනවා නම් ඒ මොහොතට ඇවිල්ලා අපිට ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැහැ, කලින් මේක ලැබෙනවා. ඔබ පාරේ යනකොට අපිරිසුදු දෙයක් තිබ්බොතින් ඔබ බැරි වෙලාවත් අරගෙන සාකුවට දාගන්නවද? නෑ නේනේ. දකිනකොටම ඔබ දන්න එක ඔබට අනවශ්‍ය දෙයක්, ඔබට නොගැලපෙන දෙයක් කියලා ඔබ ආයේ පැත්තවත් බලන්නේ නැහැ සමහර විට. අන්නේ වගේ තමයි අපි සතිපට්ඨානේ වඩපු පමණට අපට ආයේ ආපස්සට හැරෙන දෙයක් නැහැ. ආපස්සට හැරෙනවා නම් හැරෙන තියෙන තමන් සතර සතිපට්ඨානේ නොවැඩල නම් එච්චරයි. තමන් වැඩල තියෙනවා නම් වඩපු පමණට තමන්ට විසඳුම තමන්ගේ අතේ තියෙනවා. මෙන්න මේකයි බුදුහණන් දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණ නාඤ්ඤ සරණ කියලා. තමන්ට තමන් පහනක් වෙන්න. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ නාඤ්ඤ සරණ. ධර්මයේ තමන්ට දෙවිනක් කරගන්න වෙනත් පිරිසරණක් තමන්ට නැහැ කියලා. ඒකේ පිළිසන්න විදිහට දේශනා කළේ මෙන්න මේ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. ඒ වාසය කළ පමණට තමන්ට මොකද වෙන්නේ? තමන් එන්න එන්නම මේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ආයතන වලින් අරමුණු ගන්නකොට ඒ රූපය තුළ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. සාමාන්‍ය කෙනෙක් දිහා බලනකොට බාහිර බලද්දී අපි ඒක බලනකොට මේ ඇතුලේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම අපි දකිනවා. බුදුහාමර දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන වඩනවා නම් ඒක කුසල රාශියක් කියලා. කුසල ගොඩක් කියලා. තවත් පැත්තකට දේශනා කරනවා. බුදුහාමර දේශනා කරනවා සකේ ගෝචරයේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. පියාගේ ගෝචර විශේෂ ගොදුරු බිම ෆීල්ඩ් එකේ වාසය කරන්න. කවුද පියා අපේ? බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම පියතුමාගේ උරුමෙහි අපේ තාත්තගේ ඉඩමේ වාසය කරනවා වගේ. අපට බාහිරින් අනතුරක් එන්නේ නැහැ. මේක තමයි පුද්ගලයෙකුට තියෙන රැකවරණය. මේ රැකවරණය අපේ මුදලින්වත්, දරුවන්ගෙන්වත්, ඔබේ යාන වාහනයෙන්, ගෙදරින්, රූප සම්පත්තියෙන් මේ කිසිම දෙයකින් මේ රැකවරණය ඔබට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ සීලම දේවල් ඔබට පිටුපානව කවදා හරි. ඔබේ දේපල ටිකේක ඇසිපිය ගන්න මොහොතෙන් ඔබට අත්හරින්න වෙනවා ශරීරයත් එක්කම. ඔබට ඊට පස්සේ කිසිම දෙයක් ආයේ දෙන්නේ නැහැ. ඒ අත්හැරීට පස්සේ ඇතමෙට ඔබ ආයි ඔබේ ගෙදරට ආවතින් මිය ගිහලා සුමානකින් එන්න බලන්න. මම මේ තාත්තා අම්මා අනේ පුතේ මට ගෙදර කාමරේ ඉන්න දෙනවදයි කියලා. මතක් කරන්න එපා කියයි. පලාතෙන්න එපා කියයි. එන්න නෙවෙයි පිනතුනි සිහිනෙන්වත් අපි මිය ගියාට පස්සේ දකින්නට අපේ ඥාතින් කැමති නැහැ. සිහිනෙන් දැක්කත් ඉතින් පින් ඕන වෙලා දානයක් දෙන්න වෙයි කියලා ඒත් බයයි. පින්නතුනි මේක තමයි යථාර්ථය. අපි කැමති උනත් අකමැති උනත් යථාර්ථය මේක. ඒ නිසා තමන්ට පිළිසරණ තමන් යතේ තමන් හදාගන්න. අන්නේ පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේ මෙයා අපට දීලා තියෙන්නේ. මේක නිකන් දීපු එකක් නෙවෙයි. මේක සාරාංශික කල්පලක්ෂයක ඇස් ඉස් මස්ලේ දන් දීම කරපු දීලා කරපු මහත් වූ පරිශ්‍රමයක කැපවීමක ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේලා අවුරුදු 2500ක් ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ සීලම දේවල් කැප කරලා රැකගෙන ආපු දහමක් තමයි අද අපට මේ ලැබිලා තියෙන්නේ. අන්න ඒ දහම සරල දෙයක් නෙවෙයි. ඒ දහමේ වටිනාකම අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතයේ ඉහළම වටිනාකම ලබා දෙන්නේ මේ සද්ධර්ම වෙනුවෙන් අපි. දහම පෙරමුණේ තබාගෙන තමයි තමා දරුවා හැදීමේ ඉඳන් තමන්ගේ මරණ මංචකයේ දක්වා සීලම කටයුතු කරන්නේ දහම ඉස්සරහින් තියාගෙන. ඇයි ඒ? තමන්ට ඒ දහමේ ආනිසංස දිට්ඨ ධම්ම වේදනිය වශයෙන් මේ ජීවිත කාලයේම තමන් දැක දැක යන ගමනක් මේක. මැප් එක හරියට අතට ගත්තනම් ඔබට පාර යන ගමන් ඔබට අර කලින් අහපු දේවල් ටික ඔබට බල බල යන්න පුළුවන්. අවසානෙටම ගිහිල්ලා බලනව නෙවෙයි. ඒ මගදීත් ඔබට තියෙන ගස්කොළන්, උද්‍යාන, පාලම්, වගාබිම්, ගොවිබිම් බලවල ඔබට යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ධර්ම යනකොට සිල්වත් වෙනකොට අනිත්‍යයේ ගෞරවයේ ප්‍රසාදය ඔබට ලැබෙනවා. දන් දෙනකොට අනිත්‍යයේ හිතවත් බව ලැබෙනවා. මෛත්‍රිය වඩනකොට ඔබට ලැබෙන ලෝකේ ලස්සන ලෝකයක් ලැබෙන්නේ. විමුක්තිය කියන්නේ පින්නතුනේ රහත් භාවයෙන් විතරක් ලබන විමුක්තියක් නෙවෙයි. ධර්මයේ සඳහන් වන්නේ ප්‍රථම ඥාන ඉඳන්ම පංච නීවරණ දුරු කිරීම ඉඳන් මේ කෙනා විමුක්තිය ලබනවා කියලා. කාමච්ඡන්දය දුරු කරා නම් දුරු කරපු පමණට ඔහු යම්කිසි විදිහක විමුක්තියක් ලැබලා තියෙන්නේ. ප්‍රථම ඥානෙ ලැබුවා නම්, ද්විතීයික ඥානෙ ලැබුවා නම්, සෝවාන් වුණා නම් ඒ හැම පියවරක්ම සලකන්නේ විමුක්තියක් විදිහට. ඒ විමුක්තිය උපරිමයේ තමයි අරහත් භාවය කියලා කියන්නේ. ඒකත් නෙමෙයි ඊට පස්සේ අනුපටිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරන් පෑම දක්වාම මේ ගමන අපි යන විමුක්තිය. නියම විමුක්තිය වෙන්නේ ඊට පස්සේ. එතකොට පින්නතුනි මෙන්න මේ යන ගමනේදී සතර සතිපට්ඨානය කියන්නේ අපට තියෙන මහා නිදානයක්. මේක උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම තමන් හැකිතාක් වඩන්නට උත්සාහ කරන්න. මේ සතර සතිපට්ඨානය තුළ තමන්ගේ ජීවිතයේ අයිති නොවන කිසිම දෙයක් නැහැ. ඔබ මලක් පූජා කරන වෙලාවෙත් ඔබට සිහියෙන් ඒක කළ කුසලයක් ලබා ගන්න පුළුවන්. ඔබේ ශරීරයේ ශරීර කෘත්‍ය කරන වෙලාවෙදීත් ඔබට මේ කුසලය කර ගන්න පුළුවන්. හැම තැනදීම මේ කුසල් වඩමින් දිවි ගමනට පහන් තැඹක් කර ගන්න පුළුවන්. මේ සතර සතිපට්ඨානය අපි බුද්ධිමත් නම් අපි නෝනින් කටයුතු කරනවා. අන්නේ ගමන් මගේදී අපට ලැබෙන ප්‍රතිඵල තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒ වගේම කිංසුකෝම සූත්‍රය ආදී සූත්‍රවල දැක්වෙන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව අනුත්තර ඉන්ද්‍රිය භාවනා විස්තර කරලා තියෙනවා. මේ දහම් මගේ කෙනෙක් අකණ්ඩව රැඳෙනවා නම් සතර සතිපට්ඨානය තුළ සීහා නුවණ අකණ්ඩව පවත්වා ගනිමින් කෙනෙක් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා නම් ඒ තැනැත්තාට ඇසෙන් රූපයක් දකින්න කොට මැතිවන ප්‍රිය අප්‍රිය බව දුරු කරන්න ගත වෙන්නේ හරියට ඇස පියන ගහන කාලයක්. කනට එන ශබ්දයකින් ප්‍රිය අප්‍රිය බවක් ඇති වෙනවා නම් ඒක දුරු කරගෙන ගත වෙන්නේ හරියට අසුරු සැනක් ගහන මොහොතක්. නාසයට එන ගඳ සුවඳකින් ඇතිවන ප්‍රිය අප්‍රිය බව දුරු වෙලා හිත උපේක්ෂාවට පිටන ගත වෙන්නේ හරියට නෙළුම් පතක තියෙන වතුර බිඳක් බිමට වැටෙන වගේ කාලයක්. දිවට ඇතිවන රසයක් අරබේ ඇතිවන ප්‍රිය අප්‍රිය බව දුරු වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට දිවේ කෙලවරිය තියෙන කෙල පිඬක් බිමට දාන තරම් ඉක්මන් මොහොතක්. ශරීරයේ අරබේ ඇතිවන ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාවක් නිසා හටගන්නා වූ දුක් සැප ප්‍රිය අප්‍රිය බව දුරු වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ? ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් ලං කරන වෙලාවක් ලං කරපුවාට දිගු කරන වගේ ඉතාම මොහතකදී තමන්ගේ ශරීරයෙන් වේදනාවලුත් තමන් දුරු කරගන්න පුළුවන්. මේකට හිත තියලා. ඒ විතරක් නෙවෙයි. සිතට එන ධර්මාලම්බනයක් පිළිබඳ වෙන ප්‍රිය අප්‍රියමව දුරු කළා උපේක්ෂාවේ සිත පිහිටන ගතවන්නේ කොයිතරම් කාලයක්ද? ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දානා වගේ ඉතාම සුළු මොහොතකදී ප්‍රිය අප්‍රිය බව දුරු කළා උපේක්ෂාටපත් වෙන්න පුළුවන්. මේ ඇතැම් විට පින්නතුනි මාර්ගඵල ලැබුව කෙනෙක් නොවන්නත් පුළුවන්. මේ තාම ඇතැම් විට පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙකුගේ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒ තරම් ඉක්මනට ඔහුට මේක සිද්ධවන්නේ ඔහු අකණ්ඩව උපරිම ලෙස මේ සතර සතිපට්ඨානය තුළ සීහා නුවණ භාවිත කිරීම. මේ තත්ත්වය තවදුරටත් ගිහිල්ලා ඒ තැනැත්තා සීක පුද්ගලයෙක් වුණොත් සෝවාන් මට්ටමේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වා මේ සීක ප්‍රතිපදාව තුළ ඉන්නව නම් ඒ සීක පුද්ගලයාට ඇස කන ආදී ආයතන වලින් රූප ආදී අරමුණු වෙලා ප්‍රිය අප්‍රිය බව ඇති වුණොතින් ඔහුට ඒක දුරු වෙන්නකොට ඔහු හිතන්නේ අට්ඨි යති හරායති jigucchati ආදී වශයෙන් ඔහු ඒකෙන් පිළිකුලටපත් වෙනවා. අනේ මං වගේ ආර්ය ශ්‍රාවකයෙකුට මේ වගේ සිතුවිල්ලක් හිතන හොඳ නෑ නේ කියලා ඔහු තමන් ගැනම ලැජ්ජ වෙනවා. ඊතර රාගයක්, ද්වේෂයක්, මාන්නයක් ඇති වෙනවා නම් ඇති වෙන මොහොතේ මේක දුරු වෙනවා ඔහුගේ තමන්ගේ ආර්ය භාවය සිහිපත් කළා. භාවිතේන්ද්‍රයේ පුද්ගලයා, අසේක පුද්ගලයා, රහතන් වහන්සේගේ ලක්ෂණය කොහොමද? ඔහුට පිළිකුල් දෙයක් පිළිකුල් විදියට කැමති නම් එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් දෙයක් නොපිළිකුල් විදියට මෙනෙහි කරන්න කැමති නම් එහෙමත් පුළුවන්. පිළිකුල් දෙහි පිළිකුලත් නොපිළිකුලත් දෙකම දුරු කළා උපේක්ෂයෙන් බලන්න ඕන නම් එහෙමත් කැමති විදියට කරන්න පුළුවන්. නොපිළිකුල් දෙහි ප්‍රිය දෙහි ප්‍රිය විදියට බලන්න කැමති නම් ලස්සන රූපයක් දිහා බලන ලස්සනයි කියලා රහතන් වහන්සේලා ගංගා, ඇලදොල, ගස්, කුරුල්ලන්ගේ හඬ, දෙවියන්ගේ රූප ආදී ශබ්ද වර්ණනා කළා තියෙනවා. ලස්සන දේ ප්‍රිය දේ ප්‍රිය හැටියට වර්ණනා කරන්නත් පුළුවන්. ඒ වගේම මේ දේ ඕනනම් පිළිකුල් විදියට මෙහෙ කරන්නත් පුළුවන්. පිළිකුල් සහ නොපිළිකුල් බව දෙකම දුරු කළ ප්‍රිය දේහි ඕනනම් උපේක්ෂාවෙන් බලන්නත් පුළුවන්. ඒ උපේක්ෂාව ඉහෙළම උපේක්ෂාව සංඛාර උපේක්ෂා ඥානයේ ප්‍රතිඵල විදියට ලැබෙන ඉහළ උපේක්ෂාව. තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම තමන් කැමති විදියට පාලනය කරන පුද්ගලයෙක් කියලා. එහෙම පුද්ගලයාට ගලුත් එකයි මලුත් එකයි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒ තම්මංගල මුත්තමං කියන්නේ මේකයි. පෙරලෙන ලෝකේහි ලාභලාභ යස ආයස ප්‍රසංසා නින්දා සැප දුක් කියන මේ අටලෝ දහම අභියස ඔහු මැදහස් හිතක් ඇති කරගන්නවා. පටාචාරා වැනි අය පටාචාරාවට වගේ දුකක් අපේ ජීවිතේ කාටවත් ඇති වෙලා නැහැ. එක දවස මරණ හයක්. එවැනි අයත් සැනසුනේ ඒ දුක නිදහස් ඒ දුකෙන් නිදහස්ුනේ මේ සද්ධර්මයෙන් තුරට ඇවිල්ලා. කිසාගෝතිම වැනි අය ඒ වගේ දුකකිනුත් නිදහස් වෙන පුළුවන් නම් අද අපට තියෙන මේ දුක් ටිකෙන් මේ දහම තුලින් නිදහස් වෙන පුළුවන්. ඒ නිදහස් වෙන මාවතේ උපරිමය තමයි බාහ්‍ය දාරුචීරිය තමන්ගේ අධ්‍යක්ෂකම බවටපත් කළේ. ඇසේ රූපයන් දකිනකොටම දික්කේ දික්ක මත්තම් කනින් සබ්දයක් අහනකොට සුතේ සුතමත්තම්. නාසයේ දිව ශරීරයේ කියන මුතේ මුතමත්තම්. හිත විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. අත්දැකීමක් ලැබෙනකොටම ඒක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියන එක දැකලා සම්පූර්ණ උපරිම ලෙස වර්තමානයේ ස්කන්ධ පංචකයේ සමුදේවය ජීවිත අත්දැකීම බවට පත් කරගෙන නිවිච්ච නිවුණු සැනසුණු විරාගී විත දෝෂී විත මොහී කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි බුදු දහමෙන් අපේ ජීවිතයට ලබා දෙන අභිෂේකය. මේක තමයි ලෝකයේ කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් අපට ලැබෙන ඉහළම ප්‍රතිඵලය. මේ ධර්මය අපට සුතමේ ඥානෙන් ලැබෙනකොට අපේ ජීවිතවල අපි ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගන්නේ මේ ධර්මයේ හැසිරීම. ඇයි මේ ධර්මයේ හැසිරීම තරම් සතුටක් අපේ ජීවිතේ වෙනත් නැහැ. මේ ධර්මයේ හැසිරීමෙන් අපට ලැබෙන දුකෙන් නිදහස් වීම වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ඔබේ දරුවා හත් දෙනෙක් මහත් ද්වීප හතේම නායකයෝ වුණත් ඔබට මේ සුවය ලැබෙන්නේ නැහැ. ඔබේ දරුවා හත් දෙනෙක් මහත් ද්වීප හතේම මහාචාර්යවරු හත් දෙනෙක් වුණත් ඔබට මේ සුවය කිසිදාක ලැබෙන්නේ නැහැ. ඔබට ඒ සියලුම දේවල්ට වඩා ඉහළ සුවයක් ආධ්‍යාත්මික සුවයක් දුකෙන් නිදහස් වීමක් මේ ධර්මයේ තුලින් ලැබෙනවා. ඒක ලැබිච්ච කෙනා පින්නතුනි අප්‍රමාදීව මේ දහම් මගේ ඉදිරියට යන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7න් සමහර අය මේක අවබෝධ කරගෙන මහණුණා. දැන් කාලේ නම් ඊටත් වඩා වාසනාවන්තයි ඉන්නවා. අවුරුදු 4ටත් වඩා අඩු කුඩා ළමයින් මේ දහම කලින් ආත්මව වහලා ඒ දහම අපට කියලා දෙනවා දැන්. වයස අවුරුදු 4ටත් වඩා අඩුයි. ඒ දැන් අපට හමු වෙනවා කලින්ම සූදානම් වෙලා ඇතැමිට බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා ඇතැමිට ගියාත්ම මනුස්ස ලෝකේ ඉඳලා දිවි ලෝකවල ඉඳලා නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපට මේ පණිවිඩය කියන අවුරුදු 7ටත් වඩා අඩු දරුවෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කලින් උන්වහන්සේ දේශනා කළේ අවබෝධයට පත් වෙන ආම වයස අවුරුදු 7 කියලා. ඒ බුදුහාඳුර කෙනෙක් මුලින්ම පහළ වෙච්ච මුල් අවස්ථාව. නමුත් ඊට පස්සේ ඊටත් වඩා සුපිරියයි මේ ලෝකේ නෝ. අපි ඊටත් වඩා වාසනාවන්තයෙන් දැන්. අවුරුදු 7ටත් වඩා අඩු කාලයකදී ඕනනම් කෙනෙකුට මෙවැනි කාලයක ධර්ම අවබෝධයට පත් වෙන්න පුළුවන්. ඇයි ඒ? උපතින් ජාත සෝතාපන්න ජාත සකදාගාමී අය තැමිට අපිට මොන ගහන්න පුළුවන්. උපතින්ම ගියාත්ම භාවයේ සෝවන් වෙලා ඇතැමිට සකදාගාමී වෙලා මේ ලෝකෙට එන අය නැතුවම නොවේ. ඉතින් අපි හුඟක් වාසනාවන්ත මේ කාලෙක ලෝකේ හැම දෙනාම උපතින් බෞද්ධයන් විතරක් නෙවෙයි පින්නතුනි උපතින් අබෞද්ධ අයත් මේ දහම හොයාගෙන වේගෙන් එන මේ දහමින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කාලෙක අපි මේ ඉන්නේ. ඒක අමතක කරන්න එපා. ඒ නිසා අපිත් බුද්ධිමත් වෙන්නට ඕන මේ උතුම් දහමින් ප්‍රයෝජන ගන්නට. අපට මේ අවස්ථාව ගිලිහුණොතින් මිස්සුණොතින් ආයත ඇමිට කල්ප ගානකට අපට හිතන්නවත් බෑ මේ සඳහම් පණිවිඩය තමන් තහනට අවස්ථා ලැබෙයි කියලා. ඒ නිසා අබුද්ධෝත්පාද කාලයේහි කල්පයක් ජීවත් වෙනට වඩා බුද්ධෝත්පාද කාලයක එක දවසක් ජීවත් වෙන එක වටිනවා. ඒ දවස තුල ඇතැම්මිට අපට කල්පයකට කුසල කරගන්න පුළුවන්. කල්පයක් දුගතිගාමී නොවෙන අපට වැඩ කරගන්න පුළුවන්. විතරක් නෙවෙයි මුළු ජීවිත කාලයම සසර පුරාවටම නැවත දුගතියකට නොවන විදියට අපට ස්ථාවර මනසක් ශක්තිමත් මනසක් හදාගන්නත් මේ ලැබෙච්ච ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාව. ඉතින් මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ සමර්ථවත් වීර්යය ඇති කරගන්න. ඒ සඳහා මේ ස්වාමින් වහන්සේලා හොඳින් රැක බලාගෙන මේ ස්ථානවලින් ධර්මයෙන් තව තවත් ප්‍රයෝජන ගන්න, මේ ස්ථානවලින් තවත් වැඩි පිරිසකට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට වැඩ කරන්නටත් ඕන. ඒකත් අවශ්‍යයි. ඒක තමයි ඔබේ සේවය වටින්නේ. ඔබ අවුරුදු 50කටක් 70ක් ජීවත් වෙලා මිය යන එක නෙවෙයි. ඔබ තව අවුරුදු 100කට 500කට වැඩ කරලා යන්න ඕන ඔබ මිය යන කලින්. ඒක තමයි ඔබේ ජීවිතේ ඔබ ලබා දෙන වටිනාකම. එහෙම කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ රැස් කරගත් උතුම් කුසල ධර්මයන්හි බලයෙන් අප නමින් මියගේ ඥාතිහුද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මෙවුතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් මේ මුළු ලෝකයත් බොහෝ කාලයක් රැකදෙත්වා ලෝකයේ තියෙන යුද ගැටලු ආදී සමනය කළා මේ මනුෂ්‍ය වර්ගයා තව බොහෝ කාලයක් මේ මිහිමත ජීවත් කරවන්නට දෙවියන්ගේ රැකවරණේ ඇල්ම බැල්ම ආරක්ෂාව ආශිර්වාදයක් සලසා දෙත්වා දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දිව ඉසුරු වර්ධනය කරගෙන අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. රැස් කරගත් මෙවුතුම් පින් කමලානිසංසෙන් පින තුන හැම දිනාට මෙලවස්යෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. පරලෝ ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනා අනුකූලව උතුම් මොණිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුංකාං බයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදිනාටම තෙරුවන් සරණයි.